සම්මා සම්බුද්ධ සරණයි. අපිතාම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතාපූර්වකව තථාගතයන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපේ ශාස්ත්‍රඥ වහන්සේට අපි නමස්කාර කරමු. පසුගිය වස්සාන කාලය තුළම උත්සාහයක් කළා නිහඬව ඉන්නට, ඒක වඩා හොඳයි. දැන් යම් ධර්ම කාරණයක් කතා හිතට එනකොට ධර්ම සාකච්ඡාවේදීත් ඒක බෙදා හදා ගන්න ඕන කියන අදහසක් එනවා. ඒ ගතිය පහ වෙලා ගියා. ඒක ලොකු දෙයක් වුණා. තමන්ටම තියාගෙන ඒක බලන්න හදනවා. ඒක හොඳම දෙයක් කියලා හිතන නිසා අපි කතා අඩු කරන ධර්මත ඒක වාසියකුත් තියෙනවා. මොකක් වාසියක් තියෙනවා. කාලීන ධම්ම සාකච්ඡා කි වෙනසවෙන් දැරි තථාගතයන් වහන්සේ. ඊළඟට මා පසුගිය කාල සීමාවල් තුල පෙත්තු සාකච්ඡා කරපු කාරණාවට බොහෝ තෙහුම් කන් දුන්නා. හැම එකක්ම ගේ අහගෙන ඉන්නවා මිකින් ප්‍රචාරය වෙනකොට. ඉතින් සම්මහර වෙලාවලට තාම සතුටක් දැනෙන කොච්චර හොඳද අපේ කල්යාණ මිත්‍ර පිරිස කියලා. බෝධිසත්ව භූමිය වෙතට අපි ටික ටික නැඹුරු වෙනවා නේද කියලා. සමහර කාරණා වලදී අපට මගහැරෙන දැනුම් සම්භාරයක් තියෙන බවත් තේරෙනවා. සමහර වචන පාවිච්චියේදී එහෙම වෙනසක් තේරෙනවා. මම ඒක වෙන වෙලාවක අපි කතා කරමු. ඊළඟට ධර්ම කාරණා සමහර විට කෙනෙකු ප්‍රකාශ කරනකොට ඒක වැරදි නම් නිහඬව ඉන්න බවකුත් තේරෙනවා. ඉතින් අපි පැහැදිලිම අවුරුදු 6ක් 7ක් තිස්සේ ඉගෙනගත්ත දේවල් තියෙනවා. අදහස් නෙවෙයි, එක එක්කෙනාගේ අදහස් උදහස් නෙවෙයි, තථාගත ධර්මයේ අපි ගෙනගෙන තියෙනවා ඒවා. නිසා අප දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ගැන මේකයි කියලා තියෙන්නේ කියලා. ඒ නිසා පුජ්‍යලේක් වශයෙන් මේ කතා කරන එක්කෙනාරි කමක් නැහැ. වෙන භික්ෂු භාවයට පත් වූ කල්යාණ මිත්‍රෙක් වුණත් කමක් නැහැ. භික්ෂු භාවයෙන් තොර උගත් කල්යාණ මිත්‍රෙක් හෝ මිත්‍රයක් වුණත් කමක් නැහැ. අද ඒ පවසන දේ ධර්මයට අනුකූලව යනවා යන්නේ නැත්නම් කොච්චර ලස්සන වචන පාවිච්චි කරලා තර්කානුකූල දේශනා ආදේශනා ප්‍රාතිහාරියෙන් කරත් එකේ වැරදි නම් වැරදි කියන්න ඉදිරිපත් වෙන්න ඕන. ඒ ගතිය තියෙන්නතම ඕනේ. ඒක ධර්මයට කරන සංග්‍රහයක් වෙනවා. ඒ පුජ්‍යලයා එක්ක ගැටෙනවා නෙවෙයි. ඒ ස්ත්‍රී හෝ පුරුෂයෙක් සමග ගැටෙනවා නෙවෙයි. මේ ඒ මාතෘකාව ඉදිරිපත් කරන්න ඕන. Taman දන්න කාරණාව මේක මෙහෙම නේද බුදුහාමුදුර දේශනා කරලා තියෙන්නේ කියලා. එතෙන්දී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. අපි බොහෝ කලක් තිස්සේ කතා කරපු දේවල් අතර දැන් අපි ගෙනගත්ත මතකද ධාතු විභංග සූත්‍රය. ඒක උතුම්ම සූත්‍රයක් ඒක. මොකද ඒක මුලින්දන් අගට දකින්න ඕන හැම පැත්තක්ම සුප්ත සාති ඇත්තර බුදුහාමර කියලා දුන්නා. බික්කු කියලා ආමන්ත්‍රණය කරලා. එතකොට ඒකේදී ඒ සත්‍යාවබෝධයේ කරා ඒ ගිය යන එක්කෙනා අර අපි දැන් දන්නවනේ අපි කතා කරලා තියෙනවා නේව සංඥා නා සංඥාතන කියන වචනේ. ඒ මේ හැම තිස්සෙම මේ මනෝවලට ඇවිල්ලා බලන්න. මනෝවලට ඇවිල්ලා බලනවා කියනකොට මේ කාලය තුල තේරුණ දෙයක් තමයි අර කල්යාණ මිත්‍රාට නමස්කාර වේවා අතීතයේදී අපිට ඒ කරුණ කියලා දී මේ මොළය ඇතුළ විනාශ වෙලා හිස් වෙලා හිස් කබලක් වශයෙන් පමනක් කළා. ඒක අළු වෙලා දූවිලල පනෝ ගහලා අයින් වෙලා ගිහිල්ලා බැලුවාම ඒත් මනෝ විඥාන සහිතව පැවැත්මක් තියෙනවා. එතකොට ඒ පැවැත්ම කියන එක අපි දන්නවා ඉමස්මින් සති ඉදං හෝති කියන තථාගතයන් වහන්සේගේ දේශනාවට. අප එක දන්නවා. මේකට ගැඹුරු වගේ පෙනී දන්න. නමුත් අපි දන්නවා කොහොමද වෙන්නේ කියලා. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. මේ ඉමස්මින් සති මේක තියෙනකොට ඉදං හෝති මේ සිද්ධ වෙනවා. ඉමස්මින් අසති ඉදං නැහෝති මේක නැති වෙනකොට මේක නැහැ. ඉමස්ස උපාදා ඉදං උපපච්ච මේක මත වෙනකොට මේක මත වෙනවා. ඉමස්ස නිරෝධා නිරෝධා ඉදං නිරුද්ධ මේක නිරුද්ධ වුණාම මේක නිරුද්ධ වෙලා යනවා. හැම දෙයක්ම කොහෙද බලන්නේ අප තුල හැමතිස්සෙම. එතකොට නේව සංඥා නා සංඥාතන කියන ඒ මනෝවලතිය මනෝ වැඩ කරන්න පුළුවන් ඉහළම තැන එත මනෝ කියන එක. එතෙන් ඒ தত্ত্বය දැකලා ඒක ආයතනයක් ඒතොට ඒ ආයතනික தত্ত্বය ඒක සංකතයි කියලා දැනගන්නවා. අර උපේක්ඛාව එච්චර දියුණු කරගෙන ගියාම එන ඒ ආයතනික தত্ত্বය ඒ කියන්නේ නේව සංඥා නා සංඥා නේව චිත්ත නා චිත්ත කියලා කියමුකෝ. ඒ தত্ত্বයත් කියන සිතක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක. එයාට ආයේ ඒ ගැන හිතන්න වොන් බෑ. ඒ වෙලාවට ඒ ගැන හිතන්න බෑ එයාට. ඒක නිසා තමයි ඒකෙන් ආපහු ඇවිල්ලා ඒ ගැන හිතන්න වෙන්නේ. ඒ වගේ ඒක සංඛතං ඒක අර සංඛතං කියන්නේ ඉමස්සේ උපාදා ඉදං උපජ්ජ මේ தත්ත්වයේ තේ නිසා මේ தත්ත්වයට ආවා. ඒක ඒක දැනගෙන යා ඔන්න ඒකත් අபிසංස්කරණය කරන්නේ සෝ නේවතං අபிසංකරෝදි නේ අபிසංචේතේති භවායවා විභයා විභවායවා වෙන්නට හෝ නොවෙන්නට. ඒ කියන්නේ මට දැන් මේ පුජ්‍යල භාවයේ දිගට පවත්වාගෙන යන්නට හෝ ඒ පුජ්‍යල භාවයෙන් පුජ්‍යල භාවයේ අතුරුදහන් කරන්නට හෝ කියලා හිතෙන්නේ නැහැ. එහෙම හිතුණහම එයා කිසි දෙයක් ලෝකී උපාදානය කරන්නේ අපි දන්නේ සාමාන්‍ය කියන්නේ අපි දන්නවා. එතකොට නැතිකින්චි ලෝකී උපාදේති අනුපාද්‍යන්න පරිතස්සති අපරිතස්සම් පච්චත්තං ජීව පරිනිබ්බායති. එතකොට ඒ සම්බන්ධතාවයේ අල්ලා ගැනීම උපාදානය නතර වෙච්ච ගමන්ම එයා පරිනිබ්බාන සත්‍යයට පත් වෙනවා. පරිනිබ්බානේ කියනකොට මරණ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතකොට කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණීයන් නාපරං ඉත්තර්ථායති පජානාති. දැන් ජාති කියන தත්වයේ චීන කළා තියෙන. ඒ කියන්නේ ඔකට කියන්නේ අර පටිසන්ධි විඥාන කියන කේ නෑ අතට. භවංග චිත්ත පමණ ඒතොර තියෙනවා නම් තියෙන්නේ ඔයත් ඉගෙන ගන්න වචන වලින් මා කියන්නේ. ඒතොර භාවනා කිරීම නතරලා ඊට පස්සේ කරන්න උන්දේ ඔක්කොම කළාම ආර. ඒ පසුබිමේ ඉඳලා මෙන්න මේ කතාවයි මට කියන්න ඕන උනේ අපි ඉගෙනගත්ත කාරණාවක් අනුව තථාගත දේශනාව. එතකොට දැන් ඒ පරිනිබ්බාන தත්වයට අපි කියමුතර විඥාන தත්වයක් තියෙනවා. පාවිච්චි කියන විඥානයකුත් තියෙනවා, මේ පවතින විඥානයකුත් තියෙනවා. නමුත් සම්බන්ධතාවයක් නැහැ ඒකත්. සෝ සුකංචේ වේදනම් වේදේති සානිච්ඡාති පජානාති අනජ්ජෝසිතාති පජානාති. ඒ සත්‍ය අවබෝධය කරගත් කෙනාට සුඛ වේදනාවක් එනවා දැනෙනවා. එහෙම දැනුනොත් සානිච්ඡාති පජානාති. එයාගේ ප්‍රජානනයට අහු වෙනවා. සුවිශේෂ විශිෂ්ට ඥානයට අහු වෙනවා මේක අනිච්චයි කියලා. ඒකට සම්බන්ධ නැහැ කියලා අනජ්ජෝසිතාති පජානාත්. ඒ වින්දෙනියත් එක්ක ඉන්න යාට ඕනකමක් ඇති වෙන්නෙම නැහැ. අනබිනන්දිතාති පජානාත්. ඒ වින්දනේ අගේ කිරීමකුත් නැහැ. දුක්ඛ වින්දනයක් ආවත් ඒ විදිහට දුක්ඛං චේ වේදනං වේදේති. දුක්ඛ වින්දනයක් ආවොත් ඒකත් අභිනන්දනයක් නෑ, අනජ් ඒකත් එක්ක සම්බන්ධයක් නෑ. උපෙක් අදුක්ඛම සුඛ වේදනාවක් ආවොත් කියන සුඛ දුක්ඛ දෙකටම දාන්න බැරි එකක් ආවොත් අදුක්ඛං අසුඛං අදුක්ඛම සුඛ අදුක්ඛම සුඛ නෙවෙයි අදුක්ඛං අසුඛං. සුඛට අහු වෙන්නේ නැහැ, දුකට අහු වෙන්නේ නැති. ඒකටත් ඒ தත්ත්වේ මෙයා තේරුම් ගන්න. සෝ සුඛං චේ වේදනං වේදේති. ඒ පරම සත්‍ය අවබෝධය කරගත්. දැන් නැත්තම් පුරුදු වචනින් කිව්වොත් මහරහතන් වහන්සේ. මහ කෑල්ල නැත්තත් තිම රහතන් වහන්සේ. වහන්සේත් අර සත්‍ය අවබෝධය කරගත් පුජ්‍යලයා කියලා අපි හිතමු දැන්ට. එතකොට ඒ தත්ත්වේ පවතින පුජ්‍යල භාවයේ දැන් අතුරුද පුජ්‍යල භාවයේ තියෙන සත්ත්ව භාවය අතුරුදහන් වෙලා තියෙන්නේ. එතකොට එයා සුඛංචේ වේදනං වේදේති විසංයුත්තෝ සංවේදේති. කියන්නේ ඒක වින්දනයේ ඒක වින්දනේ තේරෙනවා. නමුත් එයා සම්බන්ධන විසංයුක්ත කියන්නේ ඒකත් එක්ක මිශ්‍ර වෙලා නැහැ, සංයුක්ත නැහැ ඒකත් එක්ක. දුක්ඛං චේ වේදනං වේදේති. එයාට දුක්ඛ වේදනාවත් එන්න ඉඩ තියෙනවා. ඒ ආවහම දුක්ඛ වේදනාවත් එක්ක සම්බන්ධයක් නැහැ. විසංයුක්තෝ නං වේදේති. අදුක්ඛම සුඛං චේ වේදනං වේදේති. එයාට අදුක්ඛම සුඛ වේදනාවක් ආවොත් විසංයුක්තෝ නම් වේදේති. ඒක ඒකත් එක්ක විසංයුක්තයි ඒ වින්දනයකලාට. ඔන්න හොඳම දේ මේක ඉගෙන ගන්න ඕන දෙයක්. අපි ඉගෙන ගත්තා 10000ක්. නමුත් පසු සමහර තැන්වලදී ඇත්තෝ ඒ ගැන කියන්නේ නැහැ වෙන කෙනෙක් මේ ගැන කියනකොට. වැරදි විදිහට යමක් කියනවා නම් තථාගත ධර්මයට නොබියව තථාගත ධර්මයේ වෙනුවෙන් විග්ගයවාදී වෙන්න එපා. මදුපිණ්ඩික සූත්‍රය බුදුහාමකේ විග්ගයවාදී නෑ කියලා උන්වහන්සේ. ගැටෙන්නේ නෑ. නොගැටි කියන්න පුළුවන්. ඒතකොට මේ මහරහතන් වහන්සේ, ඒ කියන්නේ අපි දැන් දන්න වචනෙන් කියනවා නම් මහරහතන් වහන්සේ සෝ කාය පරියන්තිකම් වේදනම් වේදියමානු කාය පරියන්තිකම් වේදනම් වේදියාමිති පජානාති. මේ ශරීරයක් තියෙන නිසා මොනවා හරි වින්දනයක් දැනෙනවා නම් මේ ශරීරයක් තියෙන නිසායි ඒ වින්දනේ දැනෙන්නේ කියලා එක තේරෙනවා. කිමුමග්යොත් එහෙම ඇති වෙන වින්දනේ උන්වහන්සේට සමානයි. ඒ ඇත්තට හෝ ඇත්තට සමානම එක දැනෙනවා. නමුත් තේරුම් යනවා. එතකොට එයා හිතන්නේ මට දැන් ඊට පස්සේ ඉන්විසාවේ ඊට පස්සේ දැන් කොහොමද සාකච්ඡාවට යන්න බැරි, ධර්ම දේශනාවට යන්න බැරි, බුදුහාරම්බෙන්ට යන්න බැරි, ඒ කතා ඉන්නේ නැහැ එතකොට. නමුත් ඒ කිඹුහම යනකොට ඇති වෙන වින්දනේ නෝ. මොකද කාය පරියන්තිකයි. කයක් තියෙන නිසා කිඹුහමක් යනකොට ඒ මාසස් තියෙන නිසා ඒ ස්නායු පද්ධතියක් තියෙන නිසා ඒක තේරෙනවා. ජීවිත පරියන්තිකම් වේදනම් වේදියමානෝ ජීවිත පරියන්තිකම් වේදනම් වේදියාමිත පජානාති. මේ දැන් අර ජීවිතේන්ද්‍රය කියලා ඉගෙන ගත්තානේ ඔය ඇත්ත සමහර සාකච්ඡාවලදී අර බොහොම ගැඹුරටම. ඒ ජීවිතය තියෙන තුරු පණ ගැහෙන තුරු තියෙන වින්දන රස යාටත් තේරෙනවා. එකක් දන්නවා. කායස්ස භේදා ශාරීරිය නතර වුණාම පරම් මරණ මරණේ මරණය කියන සිදුවීම් පස්සේ ජීවිත පරියාදාන උද්ධං, ඒ කියන්නේ ජීවිතයේ අවසන් වීමට මෙහා ඉද්දේව සබ්බ වේදිතානි. මොනවා හරි වේදිත මොනවා හරි තියෙනවා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, අත්දකින්න පුළුවන්, ඉන්ද්‍රිය හය නිසා අත්දකින්න පුළුවන් කවර හෝ දෙයක් තියෙනවා නම් ඒවා අනබිනන්දිතයි කියලා දැනගන්නවා. සීති භවිසංති. ඒවා එතනම අතුරුදහන් වෙලා යම මතකේ තියෙන්න ඕන. දැන් ඔය තිතාමගේ කරන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒක සම්පූර්ණ සිහිල් වෙලා යනවා කියලා තේරුම් ගන්න. ඒ ටික අපිට මතකේ තියෙන්න ඕනේ මහරහතන් වහන්සේගේ ඒ ශරීරයේ තියෙන තුරු දැනෙන වින්දන ටික. ඒකටම ඒ ඔය එක කියන්නේ පස්සයෙන් අතර වේ පස්සේ කියනක ආවහම අනිත් ඔක්කොම රටට පපංචය දක්වා යනවා කියන කතාවක් නැහැ. වින්දනයත් ඒ වින්දනයේදී තමයි හසුරුවා ගන්නෙ. මොකද ඒ වින්දනය අභිනන්දනය නොකරන නිසා. වින්දනේ අනිත්‍යයි කියලා දන්නා නිසා. විතර වින්දනේ ඉන්නේ සංඥාවත් එක්ක. දැන් ඒ කියන්නේ අර මොකද්ද මදුපිණ්ඩික සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනකොට ඒ කියපු හොඳම වචනේ තමයි ඒවි සංඥා න අනුසෙන්ති. සංඥා කියන ඒවා අපි අනුසය කියන වචන ඉගෙන ගත්තේ. මම බොහෝම හොඳ වචන ඉගෙන ගන්න ඕන. තමන්ට නොදැනෙන්න සැඟවි බලවත් වී තමන්ට නොදැනෙන්න බලපෑම් කරනවා සංඛාර දුක්ඛ සඳහා. අර සංඛාර දුක්ඛ කියන එක දන්නවනේ. අපි ඉගෙන ගත්ත දුක්ඛ දුක්ඛේ තියෙනවා විපරිණාම දුක්ඛ තියෙනවා සංඛාර දුක්ඛේ තියෙනවා. ඔය සංඥා හුඟක් වෙලාවට අපිට කරන්නේ අනුසේ හුඟක් වෙලාට කරන්නේ සංඥාසි හැංගිලා ඉඳලා ඒ බින්දන වලට සම්බන්ධ කරලා ඒක සංඥාවත් එක්ක කරට අත්දාගින් තමයි වින්දනේ එන්නේ. ඒක අර සංඛාර දුක්ඛ සඳහා නැත්නම් සංඛාර දුක්ඛ සඳහා උදව් කරන ඒවා තමයි අනුසේ වෙන්නේ. ඒ අනුසය කියන ඒවා නැති වෙන්නේ අර මොනවා හරි හේතුවක් නිසා පපංච සංඥා සංඛා හැසිරෙන්න පටන් ගත්තොත් හීන ලෝකයකට හිත යන්න පටන් ගත්තොත් අනුසය ලෝකේ පෝෂණය කරන්න පටන් ගත්තොත් ඒක නතර වෙච්ච තැන රාගානුසය අවිජ්ජානුසය දිඨානුසය පටිඝානුසය විචිකිච්ඡානුසය මානානුසය ඊටි කයින් වල යන භව රාගානුසය ඒක එතෙන්දී වැදගත් වෙන්නේ. එතකොට අර පස්ස නෙවි පස්ස පච්චා වේදනා යං වේදේති තං සංජානා. ඒ සංජානනෙන් පස්සේ එයා විතර්ක ගොඩ ගහන්න පටන් ගත්තාම කතන්දරේ හදා ගන්නවා. අර පසුගිය සතියේ සමහර දේශනාවලදී සමහර ඒ තරුණ භික්ෂුන් වහන්සේලා ඉගෙන හොඳට විස්තර කළා. ඒ වැහුම් කන් දුන්නා. එතකොට ඊළඟට මම සූත්‍රයකට අවධානය යොමු කරන්නම්. මේක පස්සේ හරි සාකච්ඡා කරමු. නමුත් මේ සූත්‍රේ කියවන් කියලා දෙන්න ඕන කියලා හිතුවා අපි කතා කරපු දෙයක්. අනුපද සූත්‍රය. දැන් ඒත් දාන්න මොකක් ඇයි මා මේ මා කියලා කියන්නද? ඇයි මේ ටික අපි සාකච්ඡා කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දිගින් දිගටම අනුපද ව්‍යවස්ථානයක් කරනවා. විපස්සනාවක් උන්වහන්සේ කරනවා. එතෙන්දි පළවෙනි කතාවේදී අපිට මතකද උන්වහන්සේ පතමජ්ජහානේ මම ඒව විස්තර කරන්නේ හොඳද? ඒ අපි දන්නා පතමජ්ජාන කියනකොට ඒ අර නීවරණ කියන පහ මනසට බල කරන බලපෑම් සියල්ල ඉවත්තල ගියාම හුදු මනෝ කියන தත්ත්වයේ තියෙනවා ඒකට. එතෙන්දී පතමී ධානේ යේ ධම්මා ඒ කියන්නේ පතමජ්ජාන தත්ත්වයේ මනස ක්‍රියා මක වේගෙන යනකොට ඒකේ හැසිරෙනකොට විතක්ක විචාර පීති චිත්තේ සුඛ චිත්තේ එකගතා ඔන්න තියෙන වැදගත්දී ඒ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මනසේ මේ දැන් තියෙන්නේ. පස්සෝ වේදනා සංඥා චේතනා චිත්ත ඡන්ද අදිමොක්ක විරිය සති උපේක්ඛා මනසිකාරු ත්‍යාස ධම්මා අනුපද වවත්තිතා හොන්ති. උන්වහන්සේ මේවා එකින් එක දකින්න පුළුවන්. වෙන් කර කර බලන්න පුළුවන්. දැන් මම ඒත් කියන්නේ හැදී පස්ස ළඟින් මේක නතර වෙන්නේ නැහැ කියන කතාව. මහරහතන් වහන්සේට සංඥාව අන්ඩර් කන්ට්‍රෝල් වල තියෙනවා. ඒක දාන්නේ හින්ද වේදනාවේ නැත්තම් මේ ඒක අන්ඩර් කන්ට්‍රෝල් උන්වහන්සේ සම්පූර්ණ තමන් අතට අරගෙන කියන්නේ දුක දකින්න නිසා ඒක අභිනන්දනය කරන්න. නමුත් චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන ආයතන හයත් නිසා ලෝකයක් එක්ක සම්බන්ධ වීම තියෙනවා. දැන් ඊළඟට අර අපි ගෙන ගත්ත මජ්ක්‍ධිම නිකායි තව සූත්‍රය තුන්වෙනි සූත්‍රය අච්චේරියබ්බුත සූත්‍රය තථාගතයන් වහන්සේගේ අසිරිමත් කාරණා. ඒක වැදගත් අසිරිමත් කාරණේ මේක. ආනන්ද හාමුදුර කියනවා. ඉදම්පි තථාගතස්ස අච්චරියං අබ්බුතං ධම්මං දාරේහි. ආනන්ද මේක තථාගතයන් වහන්සේ නමකට ඒ සිද්ධාර්ථ ගෞතම පමණ නෙවෙයි කවුරුනෝ විසම්්‍යක් සම්බුදුජානන් වහන්සේ නම මේකේ පහළ වෙනවා නම් ලෝකේ මේ පෘථුවියේ හෝ වෙන ග්‍රහ වෙන අනිත් ලෝක ධාතුව දැන් මේ වෙනකොට වැඩ සිටිනවා නම් ඒ තථාගතයන් වහන්සේට විදිතා වේදනා උපජ්ජන්ත මොන හෝ වින්දනයක් එනවා නම් ඒ වින්දනේ උන්වහන්සේට දැනෙන්නේ උන්වහන්සේට හොරෙන් ඉඳී දියන්නේ විදිතා උපට්ඨහಂತಿ මතු වෙලා ඇවිල්ලා පේනවා උන්වහන්සේ ඒක උන්වහන්සේ දාන්න මේ වින්දනය දැන් ආයි විදිතා භත්තං ගච්ඡanti විදිතා සංඥා උපජ්ජanti සංඥාවල් උන්වහන්සේට දැන දැනමයි එන්නේ ඒවා හොරෙන් ඇවිල්ලා යන සංඥා අනුශේෂණ අනුසෙන්ති වෙන්නේ සංඥා විදිතා උපට්ඨහಂತಿ ඊට පස්සේ විතක්ක විතර්කත් එහෙම උන්වහන්සේ දන්නතරන් සත් ඒ සති දිරි දෙයි තියෙනවාද කියලා හිතන්න එතකොට ඉදම් පිකෝතං ආන්ද තථාගතස්ස අච්චරියං අබ්බුතං ධම්මං දාරිත මේක තථාගතයන් වහන්සේ දින ආශ්චර්ය අද්භූත අනිත් ඔය බෝධිසත්ත්ව කාලේ වෙච්ච දේවල් ඔයට අතිරේක ඒ නිසා අපි දැනගත යුතු කවුරුන් හෝ භික්ෂුභාවයට පත්වෙච්ච කල්යාණ මිත්‍රයෙක්ෝ භික්ෂුභාවයට නොපත්වෙච්ච කල්යාණ මිත්‍රයෙක්ෝ ඕනම කාරණයක් නිවැරදි නොවන ලෙස තථාගත ධර්මයට අනුකූල නොවන ලෙස දේශනා කරනවා නම් අපි විලෙම එක සිහිපත් කරන්න ඕන අර දේශකයන් වහන්සේගේ මේ දේශකයන්ගෙන් ඇහුවා කියලා නෙවෙයි මා දන්නා පරිදි මේ ධර්මයේ මෙහෙමයි තියෙන්නේ කියලා වැරදි කියලා කියන්නට ඒ හැකියාව අපිට තියෙන්නට ඒ සත්සං එක අපිට තියෙන්න ඕන සත්පුරුෂ සමාගම opinions කියන එකේ වැදගත් වෙන්නේ නැහැ අදහස් සුදහස් කියන ඒවා. තමන්ට තේරෙන අත්දකින්න පුළුවන් ධර්ම කාරණා ටික තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි සිහිපත් කරන්න හැමතිස්සෙම අපි සාකච්ඡා කරන්නේ අර උදාහරණයක් හිතට ගත්තොත් අහසේ වලාකුළු හුළඟ ඉරපායපු හැටි වගේ අහසේ පේන්ට තියෙන ජාති වගේ අපි හැමතිස්සෙම කතා කරන්නේ අපට අරියාදු කරන සිතිවිලි වර්ග ගැන. කවද හෝ දවසක ඒ අපිට අරියාදු කරන සිතිවිලි අනුසය කිලේස පැනිලි දැවිලි ගැනම කතා කරනවාට වඩා සමහරට ආකාශය ගැනත් බලන එක හොඳයි. කතා නොකලත් කතා කරන්න බෑ ආකාශය ගැන. ඒ ගෙරවිල්ල, දැඟලිල්ල, විදුලි කෙටිල්ල, වලාකුළු, සුලිසුලන් ඔයි කොයිකත් එන්නේ අහස නිසා. අහසත් දකින් අත්තවාද උපාදානයට අසු නොවි. ඒකේ වැදගත්කමක් තියෙනවා. එතකොට අහස දිහාත් බලමු අපි. බුදුසරණ අහංකාර දුන්නර බොහෝම සතුටි, බොහොම පිං, උත්තම වූ කල්‍යාණ මිත්‍රයන් අභිවාදනය වේවා. එරුවන් සන්නය සතුජිතමනි, මාටත් බොහොම පිං. ඇත්තටම ඉතාම කරුණු ටිකක් ඉදිරිපත් කළ අපිට පින්නේ. දැන් අපි කල්‍යාණ මිත්‍රයන්ට යම් කිසි නුතේරු තැනක් තියෙනවා නම් අදහසක් ඉදිරිපත් කරන්න වෙලාව. ඇත්තටම ඔබතුමා කියපු දේවල් තාම හොඳින් මනසට ඇතුළුනා කියලා හිතෙනවා. මොකද අපිට ගොඩක් වෙලාවට මේ භාවනා සූත්‍රය සත්‍යයතුමනි නම් පිළිගන්නට අපහසු තත්යකට පත් වෙන බවක් තේරිලා තියෙනවා. ඇත්තටම මොකද ගොඩක් වෙලාවට අපි අර කතාවෙන් වහන්සේ ගැන මුතුම දැල්මකින් බලන්න පුරුදු වෙච්ච නිසා අපි ගොඩක් වෙලාවට ඇහෙන දෙයක් තමයි මේ දේවල් සාංශිතර සිදුවුනේ නෑ කියන්න පෙළඹෙන බවක් පේනවා. ඇත්තටම කියනවා නම් ඔබතුමා ඒ කියපු හැම දෙයක්ම සුත්තමේ වශයෙන් වටවත්, චිත්තාමේ වශයෙන් වටවත් ටිකක් දැක ගන්න අමාරු. නමුත් භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දේවල් කියන එක වගේ තමයි වැටන්නේ. දැන් වරදක් කියනවා නම් වැරදි කරන්න. ඒදී දැක්කොත් පමණක් ඔබතුමා අපිට සඳහන් කරපු මේ ස්පර්ශය ළඟින් නතර වෙන්නේ නැහැ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. කල්‍යාණ මිත්‍රගේ තාම කවුරුදෙන් කරනවා කියලා තිබුණා සාකච්ඡාව සම්බන්ධ වෙච්ච තේරුවන් කරනයි. ඔය තේරුවන් සරණයි කල්‍යාණ මිත්‍රෙනි. මේ අපි පසුගිය සති එකීපේ යම් යම් සාකච්ඡා වල මතුවෙච්ච කාරණාවන් සම්බන්ධ කරගෙන අපි මේ අවස්ථාවලත් අපිට තේරුණා අපිට විවිධ අදහස් තිබුණා අපේ කල්‍යාණ මිත්‍රින් අතර පවා. දේශක කිරුපාරය පමණක් නෙමෙයි. ඒ නිසා ඒව තම තමන් විසින් निराකරණය කරගන්න පුළුවන් අද මේ සාකච්ඡා පදනම් කරගෙන කියලා විශ්වාස කරනවා. ඒ නිසා කරුණාවෙන් ඉදිරිපත් වෙන්න මම මිත්‍රිය වීමු. අද අපි මේ සාකච්ඡාවේදී අරුම සත්‍යඥා පැහැදිලි කරපු දේකාරණා ඔස්සේ අපි සාකච්ඡාවට ගන්න බලමු. මේ ස්පර්ශය කියන අපි ස්පර්ශයේ තේරුම් ගැනීම පිළිබඳව අපිට කිතියම් ගැටලුවක් තියෙනවාද කියන දේ. ඒ කියන්නේ යම් සූත්‍රයෙන් පැහැදිලි කරනකොට ස්පර්ශයෙන් වෙනත් විදිහකට පැහැදිලි කරනවා නම් රහතන් වහන්සේ කෙනෙකුට ස්පර්ශය සිදුවෙන්නේ ස්පර්ශයේ සිදුවෙන්නේ නැහැ. ස්පර්ශය සිදුුණා නම් පටිච්චසමුප්පන්න බැලුවොත් එතන පස්සපච්ච වේදනා කියලා වේදනාවක් වෙනවාමයි. වේදනාවෙන් පසුව ප්‍රපංච ඇති කරමින් ඒ පටිච්චසමුප්පන්න ගමනක සිද්ධ වෙනවාමයි ක්‍රියාදාමයක් කියන අර්ථය ඒ අදහස. එහෙනම් ඒ කාරණාව මතුවන නිසා අපි අද සාකච්ඡාවෙන් ප්‍රයෝජනය ගමු. කල්‍යාණ මිත්‍රනි, අපි ඒකත් අහන් ඉඳලා එකටත් ඔව් මේකත් අහන් ඉඳලා මේකටත් ඔව් කියන්නේ නැතුව අපි තමන් හිතේ තුලින් මෙනේ කළා මේක හරි දෙයක් අපි ගන්න බලමු. දැන් අද සත්‍යත්වම පැහැදිලි කර දුන්න අපිට බොහෝ කාරණාවන්. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කියලා ආරාධනා කරනවා මම ගෞරවයෙන් දිලුක් මහත්තයා මෙන්න. අවසරයි සත්‍ය දීතුමනි, තෙරුවන් සරණයි හැම දිනටම කල්‍යාණ මිත්‍රයින්ටම. අද සඳහන් කරපු කරුණු වලට බොහොම තින් ඒව බොහෝ දැන් මම හිතන්නේ මේවා අර ගිය පුරාදා සාකච්ඡාවට විශේෂයෙන්ම අනුරූපයි කියලා හිතනවා. ඉතින් එතනදී මම යම් යම් කාරණා දෙකක් විතර සඳහන් කළා. මම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේක නිතරම මතුවෙන ප්‍රශ්න නිසාම අදාළ නම් සත්‍යජිතුමා හෝ වෙනත් කල්‍යාණ මිත්‍රයෙකුට ඒක ගැන අදහසක් දක්වන්න පුළුවන්. දැන් අපි විවිධාකාර ධර්ම දේශනා සාකච්ඡාවලට අපි සම්බන්ධ වෙනවා. මම සාමාන්‍යයෙන් කීපතාවක් සඳහන් කළා තියෙනවා. මම පෞද්ගලිකව මේක ප්‍රතිපදාවට සම්බන්ධ වෙන සූත්‍ර ඒ වගේම දේශනාවට ටිකක් වැඩිපුර කැමැත්තක් තියෙනවා කියලා. මම මේක සඳහන් කර හේතුව කියන්නම්. එතකොට ඒක ඒ අනිත්‍යව අකමැති හෝ ඒවා වටින්නේ නැහැ කියලා ඔක්කොම බුද්ධ දේශනා නිසා එහෙම එක සඳහනකින් නෙවෙයි. දැන් හේතු වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම සෝතාපට්ටි මාර්ගය, ඉතින් අපිට තියෙනවනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, මුනිම ධර්ම ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය. ඉතින් මේ වගේ සාකච්ඡා තුළදී අපිට දල්වත් මහත්මයා වගේ අනුග්‍රහයෙන් අපිට බොහෝ ඒ වගේම වෙනත් බොහොම ගෞරව ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ ස්වභාවවාද එතකොට තියෙනවා. ඉතින් ඒවා ඊළඟට කල්යාණ මිත්‍රයින් මේ අපි මේ ධර්ම මාර්ගයටම යොමු කරන කල්යාණ මිත්‍රයින් ඉන්නවා. ඒ වගේ උදාහරණ වශයෙන් බලන්න පුළුවන් අය අපි අතර ඉන්නවා. තියෙක බොහොම ඉතින් ඊට පස්සේ නමේ යෝනිසෝ මනසිකාරේ දැන් අන්න ඔතනදී තමයි මට හැමතිස්සෙම ඉතින් දැන් අපි දැන් ගිය සිකුරාද කතා කරා මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ සිත කොහොමද මේ පටිච්චසම්පාදය යනවා. මට හැමතිස්සෙම මෙහෙම බලනකොට හිතෙන්නේ මම එතනදී යෝනිසෝ මනසිකාරයද්ද කරන්නේ කියලා. ඇත්තටම ඒකයි මේක මේ එහෙම ප්‍රශ්නයක් එනවා මට. ඔය ගොඩක් තර්කානුකූල ඒ වගේම මේ ගොඩක් කරුණ සහිත දේවල් සාකච්ඡා කරන්න යනකොට නිකන් එකෙන් ඇත්තන ගතියක් පේනවා. ඊළඟට හතරවෙනි එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඉතින් එතන තියෙන්නේ සීල සමාධි ප්‍රඥාව. අපි ඉතින් සීලයක් ආරක්ෂා කරනවා, ඒක සමාධියක් කරමුණු කරගෙන ඉතින් එහා සමාධි සිතකට ප්‍රඥාව වැඩි දියුණු උදා වෙන්න, ප්‍රඥාවෙන් දකින්න, ප්‍රඥා ඇසෙන් දකින්න දේවල් තර්කයට වැඩිය. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි මම බොහෝ වෙලාවට ඒ වගේ සාකච්ඡාවලදී ටිකක් නිහඬ වෙන්නත් උත්සාහ කරන්නේ. ඒ වගේම එහෙම තත්ත්වයක් තියෙන ඉතින් මම දැනගන්න කැමතියි වැරදිත් ක්‍රමයක්ද ඒකේ මොකක් හරි එහෙම. දැන් මොකද එදා ඉතින් වක් කරනකොට තව ටිකක් හැදලා බලන්න ඕන කියලා සමහරට ඒ කරන ක්‍රමය වැරදිද දන්නේ නැහැ කියලා ඔය කරගෙන යනවා. ඉතින් මම නම් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන විදිහට තමයි ඒක බලන්නේ. ඉතින් ඒකේ ගැන යම් කිසි වැරද්දක් ඒක නැත්තම් එහෙම බලන්නේ කී වැරද්දක් තියෙනවා නම් ඒක ගැන යම් කිසි කරුණක් සඳහන් කරගන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සත්‍යතුමානි. අපි දිලු කුමාරතුමාගේ ඒ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අපි සත්‍යතුමාගෙන් කිසි අදහසක් දැනගන්න කැමතියි. බුදුසරණයි කියන්නේ අප දැන එක ඒ විදිහම තමයි. අර අපි මතකද සබ්බාස සූත්‍රයේදී අයෝනිසෝ මනසිකාරයේට යඳ හැදුවේ ඒ අර එහෙම ගියොත් එහෙම ආව එනවා අපි පඹගාලක පැටලෙනවා කියලා අදහස් උදහස් වලින් පිරිච්ච පඹගාලක ඒ තත්ත්වයට අපි යන්නට හොඳ නෑ තමයි. එතකොට එතන තියෙන්නේ දැන් විතක්ක බහුලකම සමහත් වෙනවා. ඒ ධර්මකාරණා තර්ක විතර්ක කරන්න ජොත් එහෙම. ඒකට යන්න හොඳ නෑ තමයි. ඒක එහෙමමයි. යෝනිසෝ මනසිකාරය කිරීම ධම්ම විචේ කියනකොට සුතමේ ඥානෙත් අහු වෙන જાතිත් එක්ක ඒවාගේ බර කිරෙනව නෙවෙයි. ධම්ම විචේ හැමතිස්සෙම තමන් තුල දැකීමක් තියෙනවා. මේ වචන අපි පාවිච්චි කරනවා තින් සාගේ නෑ වගේ. නමුත් තමන්ට තේරෙනවා අර මා කිව්වේ කර අහස දිහා බැලුවාම හසද්ධියා බලන් ඉගෙන ගත්තොත් එහෙම ඊළඟට එන වලාකුළු එන දේශගුණක පරිවර්තන වැස්ස අකුණු ගහන ඒවා මීදුම ඒ වගේ දේවල් මේක අහස තුල සිදුවෙන දෙයක් කියලා තේරෙනවා ඊට පස්සේ. එතකොට තමන් අහස වගේ ඉන්නෝ. අනිත් ඒව ඇවිත් යන જાති කියලා. හැබැයි මෙතෙන්දී අර්ථවාදයටත් යන්නේ නැහැ. අර මොකද එහෙම ගියොත් එහෙම ඒකත් අර මේ විඥානයේ තුල මම ඉන්නවා කියන අදහසට යනවා ඊට පස්සේ. ඒ නිසා එහෙම නොවි මේම පුංචි කොඳුරු වගේ જાති කාමයේ දේශේ කියන ඒවා මේ ගෙදරට ඇවිල්ලාන කාම කොඳුරු වගේ චුටි මැස්සු වගේ අත්තු. එතකොට මගේ සතිමත් භාවයේ අවකාශාත්මකයි සතිමත් භාවයේ කියන එක. ඒ සංඥාවත් හොඳයි. ඒක තමයි දකින්නේ මේ අපි උත්සාහ ගන්න ඕන. එතෙන්දි තමයි අප කියන අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි. අර පුංචිවට පේන ඊට පස්සේ. අර මං කිය අර අතීත කල්යාණ මිත්‍රයාගේ අපි අතර ඉඳලා අපිට නොලැබී ගිය ඇත්ත හැමතිස්සෙම කිව්වේ අර දුක කියන එක දැනගන්න උත්සාහ ගන්නද කියලා. එයා අපිට වචන වලින් කිව්වට බුදුහාමර කියපු දේ තමයි. ඒ වගේ අපි මේ ශරීරය මේ ඇහැ කුණු කරලා ඇහැ ගිනි තියලා ඇහැ පුළුස්සලා අලු කරලා දාලා ඊට පස්සේ මම බලනවා මනෝ වලට ගිහිල්ලා දැන් මේ චක්කායතනෙන් එතන සම්බන්ධ වෙන්නේ මේ ප්‍රසාද රූපත් එක්ක ගිහිල්ලා ඊට පස්සේ මොළය ඒකත් කුණු කරලා පුච්චලා අලු කරලා ඔලු කට්ටෙන් හිස් කරලා පැත්තකට අරගෙන මේ විනාශ කරලා දාලා බලනවා Taman තුලම මේක දකින්න ඕනේ කසිනියක් හැටියට සංඥාවක් හැටියට ඒ වගේ දැක්කහම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම කියන එකනට සම්බන්ධ කර ගැනීම අතුරුදහන් වෙනවා ඒක නැති වෙලා යනවා අර පහ අනිච්ච අනිත්‍යයි ඒක ඇති වෙනව නැති වෙනා කියලා දකින්න ඊට පස්සේ. උපාදයක් තියෙනවා වයක් තියෙනවා. දැන් ඒක බලාගෙන යනකොට ඊළඟට සිදුවෙන්නේ මේ දෙය කියලා දකින්ට තියෙද්දි එහෙම දෙයක් නොවෙනවා කියලා කියනකොට ඒ එතන තියෙන සම්මාදිට්ඨි නොවන ගැටයක්. ඒකයි අද මේ විස්තර කරන්න හැදුවේ. එනිසා කිමේ ඔපිනියන්ස් අදහ ඒවා වැදගත් වෙන්නේ නැහැ. ඒකද ධර්ම ශක්තිය වැදගත් වෙන්නේ තමන් යන මාර්ගය තුල. අත්දකින්න පුළුවන් ජාති. එනිසා ඒකේ ටික හරියට අපිට කල්යාණ මිත්‍රින අපි ඉන්ද්‍රිය සංවරයත් එක්ක ධම්මාන ධම්පටිපදාවට අන්තු ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යමයි. ඉන්ද්‍රිය සංවරයත් එක්ක යන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරය කියනකොට ඒක ගාජ්ජාති තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියනකොට දැන් අර කතා කරපු ඉන්ද්‍රිය භාවනා සුත්‍ර ළඟට දක්වා යන්න පුළුවන් ඊට පස්සේ. ඉන්ද්‍රිය සංවරය එක්ක ගිහිල්ලා. බුදු සරණයි. බුදු සරණයි සත්‍යතුමානි. සත්‍යතුමානි දෙයක් තවදුරටත් ඉස්මතු කරගන්න අහන්නම් ඒ සම්බන්ධයෙන්ම. දැන් සත්‍යතුමා අපිට දන්නවා අපි බොහෝ විට කතා කරනවා කියලා දිනවා මේ මෛත්‍රියෙන් යම් කටයුතු කරන්න සිද්ධ වෙනවා සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව ඒකක්. ඒ වගේම දැන් මේ ලිතු මහත්මයා මතු කරපු ප්‍රශ්නේ සහ ඒ ලැබිච්ච පිළිතුරනුවත් ඒක තවත් පැත්තක්. ඊළඟට දැන් අද සාකච්ඡාදී සත්‍යතුමා අපිට කිව්වා මේ ඒ තථාගත ධර්මයේ කිසියම් තැනක වෙනස් විදිහකට වැරදි විදිහකට කියනවා නම් ඒක එවිලෙම මතු කරන්න ඕනේ කියන කාරණාව. ඒතර උතන දැන් මේ කොහොමද බැලන්ස් කරගන්නේ? කොහොමද සමාන්තර කරගන්නේ. ඒ කියන්නේ ඒක වෙලාවකට යර රහස වගේ ඉන්නවා වගේ අපි කොහොමද ඉන්නේ මේ දේවල් සියල්ල සිදුවෙද්දී උපේක්ෂාවෙන් ඉදියා ඒවා මම මගේ කරගන්න නැතුව ඒවා එවිලයි කියලා මතේ තියෙන්න පුළුවන්. ඒ පුංචි දෙයක් ඔය එක්තරා පුද්ගලයෙක්ගේ එක්තරා අදහසක් ඒක මම සංස්කාර කරගන්න ඕනේ නැහැ කියලා ඒ සංස්කාර සමග නොගෙටි ඉන්න පුළුවන් යම් කිසි කෙනෙකුට. එතකොට අර අද සාකච්ඡාවේ කිව්වා වූ ඒ තැනට විරුද්ධ වෙනවා. එහෙම නැතුව ඒකට කටයුතු කරන්න කියන්න ගියොත් එතන වෙනත් තත්ත්වයක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර සත්‍යත්වම කලින් අපිට විරුද්ධ කියලා වශයෙන් කියනවා වගේ අර මේ පන්සලේ ඉන්නකොට පන්සලේ ඉන්නවා, ගමේ ඉන්නකොට ගමේ ඉන්නවා කියන ඒ දක්ෂතාවය දිනු කරගත්ත කෙනෙකුට සමානට පුළුවන් වෙයි අර මයිත්‍රිං ඊටව ඉදිරිපත් වෙලා ඒ හරි වැරද්ද පෙන්වල් දෙන්න. ඒ නමුත් ඒ පෙන්වා දීම පවා මම මගේ කරගන්න නැතුව ඉන්න සත්‍යත්වයන් යන්නේ කාරණා පිළිබඳ අපිට තව ටිකක් පැහැදිලි කරලා දෙනවද? මගේ මේ ප්‍රශ්නේ තේරෙනවා කියලා සත්‍යත්වම මම විශ්වාස කරනවා. ත්‍රිවන් සර්ණ හොඳයි බුද්ධ සරණ. මම ඒකෙනත් ඔතෝරිටි එකකින් තුරව පස්සේ කතා කරන අපි ජයන්ත මහත්මයමත් ඉන්නවනම් කටහඬ අහන්නත් කැමතියි. ඔව් ජයන්ත මහත්මයාත් පසුගිය දින කීපයකම 10කම භාවනාවකට සම්බන්ධ වෙලා මම හිතන්නේ පැමිණි පිළිදෙන්න ඕනේ. ඉතින් ජයන්ත මහත්මයා ඔබතුමාටත් යොමු වෙන කැමතියි. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි සත්‍යයෙන්ම ත්‍රිවන් සරණයි හැමෝටම. ඔව් අපේ ප්‍රපංච යන සත්‍යයෙන්මත් මතක් කරා. කතා නොකර ඉන්නකොට අපි හිතනවා අපි කතා කරනකොට තමයි ප්‍රපංච හදාගෙන කතා කරන්නේ කියලා. නමුත් කතා නොකර අනිවාර්යෙන් කතා නොකර ඉන්න දවස් කීපය තුළ නැගිච්ච ප්‍රපංච තොගේ හැටියට ඉතිරගම මේ හිත කියන එක කොච්චර ප්‍රපංච ගොඩක දීන්නේ කියලා. ඇත්තටම දවස් 9ක් නිශ්ශබ්දතාවයේ ආරක්ෂා කරන්න සිද්ධ වුණා කිසිම කෙනෙක් එක්ක කතා නොකර. මුල් දවස් 3ම මේ ප්‍රපංච සමනය කරමින් තමයි ඉන්න සිද්ධුනේ. ඒ තරම් දේවල් ඔළුවට එනවා. මේ සමහරලට අපි මේ ධර්ම සාකච්ඡා පිළිබඳ වෙන්න පුළුවන්, ධර්ම කරුණු වෙන්න පුළුවන්, නැත්නම් අනාගතය ගැන, අතීතය ගැන මේ සුද් දේවල් එක දිගට හිතට එනවා. ඉතින් ඇත්ත වශයෙන්ම සමහරලට මේ අද සත්‍යදම මතු කරපු කරුණවලදී සමහරට මමත් තාතකට හිතටම මමත් නිවැරදි දෙයම නොකළ තැන් ගොඩක් තියෙනවායි කියලා. එන්නේ එතන එක හේතුවක් තමයි අපි ධර්මය කියනකොට හදාරනකොට අපි යම්කිසි සූත්‍ර ගානක් කියවලා තියෙන ස්වල්ප අපි කියෙම ස්වල්පයක් කියලා. සූත්‍ර 10ක් 15ක් වගේ දෙයක් ටිකක් ගැඹුරින් වගේ සාකච්ඡා කරලා ඔළුවේ දරාගෙන තිනවා. ගොඩක් සාකච්ඡා කරාට සමහර ඒවා ඔළුවේ හිටින්නේ නැහැ. ඉතින් සමහර අවස්ථාවලදී යම්කිසි පටහැනි කරුණක් සාකච්ඡාවලදී මතුවුනහම මොකද අපි එක තැනකින් විතරක් යමක් මතු කරලා කතා කරන්න එක ගැලපෙන්නේ නැති වෙනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්. මම ගියා ඊට අවුරුද්දකට දෙකකට විතර කලින් දවස් දෙකක භාවනා වැඩසටහනකට. ඒකෙදි ධර්ම සාකච්ඡාවක් ආවා මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා. එතනම ඉංග්‍රීසි භාෂාව කතා කරන බොහෝ පිරිසක් ඉති ඉංග්‍රීසි කතා කරන කට්ටිය. එතකොට කෙනෙක් මම දාතර ඒ සාකච්ඡා ඒ මාතෘකා මත කරාම එක්කෙනෙක් කිව්වා මේ මම කිව්වා මම හිතන්නේ මම අදහස දැක්කා ධර්ම කියලා කිව්වම අකුසල ධර්ම තියෙනවා, කුසල ධර්ම තියෙනවා, අකුසලත් නොවන කුසලත් නොවන ධර්ම තියෙනවා කියලා විදිය සාකච්ඡාවක් කරනකොට එක හෙළාම කෙනෙක් කිව්වා නෑ ධර්ම කියන්නේ ඒවට නෙවෙයි. ධර්ම කියලා කියන්නේ ධම්මානුපස්සනාව කියන කරුණු ටිකට තමයි ධම්ම කියන්නේ කියලා. ඉතින් මට හිතුණා එක සූත්‍රයක එක තැනකී යමක් මතු කරගත්තාම අපි එක එක මතවාද වලට යොමු වෙන්න ඉන්න තියෙනවා. ඒකෙන්ද දැන් මම පෞද්ගලිකව ගත්තාම යම් යම් සූත්‍ර පිළිබඳව හැදෑරීමක් කරලා ඒ වගේ යම් කිසි දැනුමක් තියෙනවා. නමුත් සමහර අවස්ථා තියෙනවා විශේෂයෙන්ම අර කලින් සඳහන් කළා වගේ අපි බොහොම ප්‍රඥාවන්තයි කියන එහෙමත් නැත්නම් සිල්වත් ගුණවත් ගෞරවයෙන් යුතු සලසන කෙනෙක් මොකක් හරි කිව්වහම සමහරවිට මට දැන් මගේ ඇඟට තේරෙනවා මෙතන තියෙනවා පොඩි අඩුපාඩුවක් තියෙන බව මට හැඟෙනවා. නමුත් දැන් මගේ සුතමේ පැත්ත ගත්තාම ඒකේ තියෙන සීමාන්විත ගතිය නිසා මට ඒක උඩුප්පල කියන්න හරියට අමාරු සත්‍යයක් තියෙනවා. ඒක මගේ අඩුපාඩුවක් හැටියට මම දකිනවා. ඉතින් ඒක නිසා සමහරවිට මම නිහඬව ඉන්න අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් ඒක නැත්නම් මම සමා වචනය කරන්න හැමෝගෙම ඔයා කාරියට තමයි මේ අපේ සාකච්ඡා තුළ අපිට සමහල්ලාට මුණ දෙන්න වෙන තත්ත්වේ. ඒ වගේම තමයි අර දබස් මහත්මයා කිව්වා වගේ අප කොච්චර කරත් කරුණාවෙන් මෛත්‍රියෙන් දෙයක් කිව්වත් සමහල්ලාට මෙතන කාටවත් ඔතොරිටි එකක් නැති හින්දා අධිකාරීත්වයක් නැති හින්දා ඒක අන්තිමට මේක මේ වචන ප්‍රහාර වලට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් සහභාගී වෙන අයගේ නොකමී ඉවර නැත්නම් සහභාගීත්වය අඩුවීමට හේතුවක් වෙයි කියලා සමහරවල් හිතිච්ච අවස්ථා තියෙනවා. ඒ ඔය ටික තමයි දැන් මට කියන්න තියෙන දෙවන සත් නයි. හොඳයි දෙවන සත් නයි දැන් තමයි. ඔව් දැන් තමයි අටසමේ තමන්ගේ අත්දැකීම් මතමයි කතා කරේ මේ සාකච්ඡාවට බෝධි සම්බන්ධ කෙනෙක් හැටියට. හොඳයි. කල්ලා මිත්‍රි දැන් අද මේ විශේෂයෙන් මේ අද කතා කරන්නේ අපේ සාකච්ඡාවක් ගැන ඕ මේ සාකච්ඡාවන් කළ යුතු ආකාරය ගැන වඩා තමන්ගේ හිත එන්න තමන්ගේ ප්‍රතිපදාවක් හදා ගන්න විදිය ගැන. ඒ නිසා අනිත් කල්ලා මිත්‍රින්ටත් පුළුවන් එකතු වෙන්න ස්පර්ශයේ කියන දේ පිළිබඳ තමන්ගේ අවබෝධයේ කිසියම් චංචල බවක් තියනවාද තිබුණාද ඇතුණාද එහෙනම් ඒක ඒක සකස් කරන උපකාර වෙන විදිහට සාකච්ඡා කර විශ්වාසය යමු. සේන මහත්මයා ඔබතුමාට මෙන්න. හොඳයි සර්ණයි. අද මට හිතෙන්නේ තාම ගැඹුරු දේශනාවක් කියලා. මොකද මේ ස්පර්ශය කිව්වහම යම්මක අපි අත ගෑවෙනකොට ඒක ස්පර්ශය කියලා හිතනවා. ඉතින් ඒ විදිහට සාමාන්‍යයෙන් ගොරහැටි විදිහට ගත්තත් ධර්මය ස්පර්ශ කරනවා කියන්නේ ඒක යම්කිසි ඉන්ද්‍රියන්ගෙන් තොරව වුණත් ස්පර්ශය ඇති වෙන්න පුළුවන් විදිහට තියෙනවා. කියන්නේ මන ආයතනයෙන් ඇති වෙන ස්පර්ශ වගේ බෙරුවාම ඉතින් දැන් මේ ස්පර්ශය ගැන මට හිතෙන්න නම් මෙතන ඇත්ත වශයෙන්ම අර කතා කරපු දේවල් වලින් මට එකම දේ තේරුනේ මේ අර මෛත්‍රී සිත තියෙනවා නම් මේ ස්පර්ශය කියන එක හොඳ පැත්තට ගේනියන්න පුළුවන් කියන එකයි. දැන් මෛත්‍රී කියලා කියන එක අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. මේක මගේ තියෙන මෛත්‍රියත් එහෙම නැත්නම් වෙන කෙනෙකුට මගේ ඔතොරිටි එක කියන කියන්නේ මගේ අදහස් වෙන කෙනෙකුට කියන්න මම මගේ තියෙන ඕනෑකමද මෙතන තියෙන්නේ කියන එක. දැන් එහෙම වුණොත් වෙන කෙනෙකුට මගේ අදහස කියන්න ඕනකම තිබුණොත් එතන මට මෛත්‍රිය නැහැ. මගේ අදහස ඕනම කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට ගන්නත් නොගන්න කෙනෙකුට නොගන්නත් කියන විදිහට අදහසකින් කියනවා නම් එතනයි මෛත්‍රිය තියෙන්නේ. ඉතින් මේ මෛත්‍රිය කියන එක තමයි මට මේ ස්පර්ශය කියනකොට එකම දේ තියෙන්නේ මේ හැම ස්පර්ශයක්ම මෛත්‍රිය පදනම් කරගෙන කරගෙන ගියොත් මේ කිසිම තැනක වරද්දින්නේ නැහැ කියන එක. දැන් මොකද බුදුහාමුදුරන්ගේ ජීවිතෙත් ප්‍රවෘත්තිනේ මෛත්‍රී කරුණාව මත තමයි මුළු ජීවිතේම පැවතුනේ. මෛත්‍රීන් තොර කිසිම ක්‍රියාවක් බුද්ධ ජීවිතේ ඇති වුණේ නැහැ කියන එකයි මම අහලා තියෙන්නේ. ඉතින් අපිට බුදුහාමුදුරු වගේ කරන්න බැරි වුණත් අපිට පුළුවන් ප්‍රමාණයෙන් මෛත්‍රිය කළොත් අපි මෛත්‍රිය කියලා වෙන දෙයක් කළොත් ඉතින් එකින් මෛත්‍රී ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නමුත් මෛත්‍රී ත්‍රිය කියන එක අඳුනගෙන මේක මගේ ළඟ තියෙන මෛත්‍රියක්ද නැද්ද කියලා බලන්න තමයි අපිට යෝනිසෝ මනසිකාරය ඕන වෙන්නේ. අපේ හිතේ මගේ හිතේ දැන් තියෙන මෛත්‍රිය දැන් මේ මම කතා කරන්නේ මගේ අදහස අනිත්‍යයට කාවක් දන්නද නැත්නම් අනිත්‍යයට තේරෙන විදිහට මගේ අදහස කියන්නද කියලා මම දැන් හිතුවොත් එතන මගේ තියෙන යෝනිසෝ මනසිකාරයක්. එතකොට මගේ හිතේ අනිත්‍යයට මගේ අදහස දෙන්න කියනවා නම් ඒක සමහරට ලෝභසිතක් වෙන්න පුළුවන්. නමුත් මෛත්‍රිය නම් අනිත්‍යයට දෙන්න නෙවෙයි, මේක පොදුවේ ඒක ගං ආකාශ වගේ පොදුවේ කියනවා. ඒකට ගන්න කෙනෙක් හරි විරුද්ධ වෙන කෙනෙක් හරි ඕනම් කෙනෙකුට ඒ අවස්ථාව දීලා කියන්න පුළුවන්, සිත මතු කරගෙන කියන්න පුළුවන් නම් එතෙන්ද තමයි ඒ නිවැරදි මෛත්‍රිය වෙන්නේ. ඒ වගේම තමයි අනිත්‍ය කියන දේවල් වලුත් තමුන්ගේ සිත රිදෙනවා නම් එතකොට එතනත් මෛත්‍රියක් නැහැ. මොකද මගේ සිතේ අනිත්‍ය කියන එකට විරුද්ධව කතා නොකරන්නත්, ඒකනත් අහලා ඒකන හොයලා බලන්නත් ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. මෛත්‍රියේ තියෙන මේ ඔක්කොම ගුණ තියෙනවා කියන එකයි මට මගේ අදහස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්මයා. හොඳයි, මම හිතනවා මම කවුරුන් සත්‍ය තුමාදී වෙන්නම් කියලා. සම්මා සම්බුද්ධ සරණයි. මෙතන අපි අදහස් වලට කැමැතිමක් හෝ අදහස් ප්‍රතික්ෂේප කිරීමකට වඩා අපි ධර්මයේ ඒක ධර්මයට අනුරූපද ධර්මයට අනුරූප නැද්ද කියන එක ජයන්ත මහත්මයා කිව්වා වගේ, එතකොට අපිට අර ධර්ම කාරණා පිළිබඳ පුළුල්ම පුළුල්ම අවබෝධයක් නැති නිසා සමහර විට කියාගන්න බැරි නෝ කියලා. නමුත් Tamanta තේරෙනවා නම් කවුරුන් හෝ වැරදි අදහසක් ප්‍රකාශ කරනවා නම් ඒ වැරදි අදහස කරුණාවෙන්, ඒකට අර දැන් කිව්වා වගේ මෙත්තා වචී කම්ම කියන එක පාවිච්චි කරන්න. ඒ මෙත්තා වචී කම්ම කියන්නේ මෛත්‍රිය කියලා දෙනම් අපි ඉගෙනගෙන තියෙන මෙහෙමයි, මේ සූත්‍ර ධර්මානුකූල තියෙන මෙහෙමයි, ඒ නිසා අපි ඒක මේ විදිහට පාවිච්චි කරනවා කියලා. ඒක ඒ කවුරුන් හෝ කතා කෙනෙක් වැරදි කියලා හිතෙනවා නම් ඒක ප්‍රචාරය කිරීමේදී එඩිට් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ප්‍රචාර නොකර ඉන්න පුළුවන් නම් මේ ධර්මයට සම්බන්ධ නොවිච්ච ඇත්තෝ මේ සාකච්ඡාවේ ඉන්න කට්ටිය නම් දන්නා ඔවුන්ගේ අදහස් මොනවද කියලා. නැත්නම් සමහර ඇත්තෝ ඊට පස්සේ ඊමේල් කරලා හරි සබ්ස්ක්‍රයිබ් කරලා හරි ආන ඇයි මේ මෙහෙම දෙයක් කෙරේ, ඒ ඇයි ඒක ප්‍රචාරය කෙරේ කියලා අහනවා. ඒ ද්වේෂයෙන්ම නෙවෙයි අහන්නේ, එතන ද්වේෂයක් නෙවෙයි, ඒක ධර්ම විරෝධී බව ඒ උත්තමයන්ට තේරෙනවා. ඒ සංඝපීඨ මහන්සියලා පවා ඒ මහන්සියලාට තේරෙනවා මේක වැරද්දක් කරලා තියෙනවා කියලා. ඒ නිසා ඉගෙන අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මෙත්තා වචීකම්ම කියලා කියන්නේ ඒකයි. මෙත්තා වචීකම්ම කියලා කියන්නේ කවුරුන්නෝ භික්ෂු භාවයට පත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. භික්ෂු භාවයේ ඉඳලා තේර වෙච්ච කෙනෙක් වුණා, තේර ඉඳලා මහා තේර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ලෞකික උපාධරයක් වෙන්න පුළුවන්, ලස්සන කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්, බොහෝ වචන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සූත්‍ර ධර්මයේ අර කිවි කොතන මහතරුන් වහන්සේ අහවල් විහාරේ විශාල පිරිසක් සම්බන්ධ කරගින්නේ මහතෙරුන් වහන්සේ කිව්වත් විනේ සුත්තේ උතාරේ තබ්බා විනේ සන්දේශේ තබ්බා. සූත්‍රයට බහලා ඒක විග්‍රහ කරගන්න බලන්න ඕන, විනයත් එක සැසඳෙනවාද කියලා බලන්න ඕන. ඒ නිසා ධර්මයට අනුරූපයද්දී කොච්චර DVD හදලා තියෙනවද, කොච්චර CD හදලා තියෙනවද, කොච්චර බණ කියලා තියෙනවද, කොච්චර ආයතන වලට අධිපතිද, ඒවා වැදගත් වෙන්නේ නැහැ. මේ ධර්ම සාකච්ඡාව විශේෂයෙන් ඊට ධර්ම සාකච්ඡාව අපි යොදාගන්නේම රාග දෝෂම අඩු කරගෙන ගිහිල්ලා අප හැමෝටම මේ කතා කරන්න ඇතුළු හැමෝටම පරම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. ඒක මේ ආත්ම භාවයේ මේ ඇස් දෙක, මේ කන් දෙක, මේ දිව, මේ ශරීරය, මේ නහය, මේ ඔළුව එක්ක තියෙද්දීම මේ හිම්බිරිස්ස හැදෙන, මේ ලෙඩ වෙන, මේ දිය වැඩි හැදෙන, මේ නානකාම ටිකක් යන, මේ බත් කවන, මේ හිතවිලි හිතන, මේකෙදීම පුළුවන් ඔය නම සහිතින්. ඒක පහු කරන්ත නෙවෙයි තියෙන්නේ. එතකොට ඒක සමන සාමීචි ප්‍රතිපදාවෙන් එන්න පුළුවන්, ගී සාමීචි ප්‍රතිපදාවෙන් එන්න පුළුවන්. ඒ කොයිකින් ගිහිල්ලා හරි. හැබැයි හැමතිස්සෙම අපි කිව්වගේ ඔපිනියන්ස් කියන views කියන වැදගත් වෙන්නේ නැහැ. ෆැක්ට්ස් වැදගත් වෙන්නේ. Tamanta අත්දකින්න පුළුවන් දේ ඊට පස්සේ ධර්මකාරණා. එනිසා තමයි අපි මුලින්ම කිව්වේ Tamange ආත්ම නිවේදනය කරන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්න ඕන කියන එක. ඒ ගුරුවරයා කියනකොට ලංකාවේ කමිටු අපි ඉතින් নমස්කාර කරන එහෙමම නෙවෙයි. තවන්ට තේරෙනවා මෙයා මෙහෙමයි කියලා. ඒ ධර්ම මාර්ගයට පිළිපන්නේ කියලා. එතකොට යමක් මෙත්තා වචීව කියන්න පුළුවන්කම තියෙනට මේ වෙනකොට තියෙනට ඕන. දැන් සමහර ඒවා අහනකොට මට ඒ අර කවුද කියෝගෙද්දි දේශයට නොයයින්ට උත්සාහ ගත්තා. එතකොට කරන්නේ මේ කම්පියුටර් ඔෆ් කරලා මම වෙන වැඩකට යනවා. එච්චරයි තියෙන්නේ. මොකද මට හිතුනේ මෙච්චර අපි ඉගෙනගෙන තියලත් ඇයි මේ ඇත්ත එක වචනයක්වත් ඒ ගැන නොකිය කතා නොකරන්නේ, ඒ සාකච්ඡා විදි නොකරන්නේ කියලා. ඊළඟට තව එකක් කියන්න ඕන. අත්ත කියන එකයි අත්ති කියන එකයි දෙක. අත්ති කියන්නේ ඇත. අත්ත කියලා කියන්නේ අර ආත්මන් කියලා කියන්නේ මොකද්ද නොසිඳෙන ශක්තියක් තියෙනවා. නොසිඳෙන ශක්තියක් තියෙනවා මට බලපෑම් කරන්න පුළුවන් සාස්ත්‍ව වශයෙන් පවති. ඒක තමයි අත්ත කියලා. ඒකට නිකන් අර මා ප්‍රණතයන්නේ එතන අත්ත. එතකොට ඒක තමයි අත්ත කියලා කියන්නේ ආත්ම කියන එක. ඇත්ත කියන එක නෙවෙයි. ආත්මන් කියලා සංස්කෘත භාෂාවෙන් කියන self කියලා කියන්නේ මේ capital S අකුරු දාලා අන්නේ. නැත්තම් සමා කියන එකටත් යෙදෙනවා. ඒක ඒතන නෙවෙයි අත්ත කියන්නේ. අර සක්කා දිට්ඨි නතර කර ගන්න තියෙන තැන. ඒ අත්ත දිට්ඨි අත්ත. ඒකත් මතක් කරන්න ඕන මං ඒ ධර්ම සාකච්ඡාවෙන් පසුගිය මාස තුනේ මං බොහෝ විට උත්සාහ ගත්තා හන්ද සමහර ඒවා ඔක්කොම නම් එවිනේ. ඉතින් අර තරුණ භික්ෂුව හැමතිස්සෙම කිව්වාගේ ගෞරවයෙන් ගෞරවයක් ඇති වෙන එකයි. ඒ කතා කරනකොට හැමතිස්සෙම මේක ඒව සාකච්ඡා කරන්න මේක බෙදලා මේකේ පුජ්‍යල සත්ත්ව භාවයක් නැහැ කියලා දකින්න නේද කියලා. මා හිතන හැට පුජ්‍යල භාවයක් තම් තියෙන අර ධාතු නිසා. ධාතු කියන්නේ අදහස් නිසා. දහසු බික්කවේ සත්තා සංසන්දෙන්ත සමෙන්ත ඒ අදහසින් මා කිව්වේ. එහෙම නැත්නම් ඉන්ද්‍රවේ මත්තතානු කුජල වේ මත්තතාවයක් තියෙනවා. චාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනයි, කෝලිත වෙනයි, උපතිස්ස වෙනයි, කෝලිත වෙනයි, ආනන්ද වෙනයි, අනුරුද්ධ වෙනයි, ඛේමා වෙනයි, බිම්බා වෙනයි, පටාචාර වෙනයි, කිසා වෙනයි, අනේ විදිහට ඒකේ පුජ්‍යල භාවයන් තියෙන දැන් මෙතන ඉන්නුනත් ඒ පුජ්‍යල භාවයන් තියෙන උන්ත ධර්ම කාරණා ටිකේ සමානකමක් තියෙනවා. එතකොට මෙයා ඉගෙන ගන්නකොට අර සත්ත්ව භාවය කියන්නේ මේ අත්ත කියලා ගන්න පුළුවන් පංච උපාදානස්කන්ධ තියෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධ ඒ ওই සංඥාවලුත් ඒවම තමයි. එතකොට ওই අදහස් ශාස්ත්‍රෙන්නේ ඒ සංඥාවල්ලයි. සංකාර තමයි විතක්ක ਵਿਚාරත් එක්ක පෙරලා දාන අනිත්‍යයට. ඒ හැම එකක්මත් ආසනිකන් මේ ගොරවල යනවා වගේ වැඩක්. හිම වැටිල යනවා වගේ දෙයක් ඕක. අර පුතුළු වූ විශ්වභාව විශ්වභාවයේ පැතිච්ච බවට ගියාම හරි අනන්ත අනන්ත විඥානේ වන්නේ මේ කියන්නේ. නොකිසිවක් බවට, ශූන්‍යතාවයට. ශූන්‍ය මිදන් අත්තේනව අත්තනීනව. ඒ කියන්නේ අදහස් කියනවා ඇවිල්ලා යනවා. දැන් කොච්චර සැරයක් අපි නහයක අහන්නද ඒ වගේ නහයක අහපු එක ජීවිතය වැදගත් දෙයක්ද දෙනම තී නහයක අහන වෙලාවට වැදගත් දෙයක් ඒක කන කහන අර කන ඒක වැදගත් දෙයක් කිඹුමක් යනාට ඉතින් කිඹුක කොච්චර කිඹුම් ගීලත් ඉතින් මේ එතකොට බිලියන හතක් ඉන්නවා නම් එතකොට කොච්චර කිඹුම් යන බිලියන ට්‍රිලියන කෝටි ගාන කිඹුම් යනවනේ ඉතින් ඒකක්වත් විශ්ව සම්බන්ධ දේවල් නෙවෙයි එතකොට ඒ මස්මින් සති දන් හෝ ඒසයි කමන්තුලක දකිින්තම බවන කිඹු මග්‍යා වගේ තම රාගයක් ඇවිල යන කිඹු මක් ඇවිල ගියා වගේ දෙයක් කියල හිතන් අනිච්චයි දේශයක් ඇවිල්ලා යනවා එක කිඹු මක් ආව ගියා අර දැන් කිඹු මක් එන්නේ සසනාලේ නැත්තං මේ ඔය මොකක්ද ඒ සිස්ටම් එකේදී මොන හරි වැරද්දක් වුණාම ඒක පිට කරන්න වෙනවා. ඒක තමයි ඒක තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ රාග සංඥාවක් ආවහම අර කර්භික්ෂක් මේ සතිය කියන බද නික්කම් සංඥාවේ දා එනකො රාග සංඥාවේ 10ක් තියෙනවා නික්කම් ශීතල තියෙනවා 10ක් කියලා කියුණා නමුත් තිස්සලහක් වෙනවා ඒක. ඒකත් එක්ක යනවා වගේ වැඩක් වෙනවා ඊට පස්සේ. ඒ 1000 ඇවිල්ලා යනවා. අපිට කිඹුමක් ගියා වගේ තමයි. ඊර්ෂියාවත් කිඹුමක් යනවා වගේ වැඩක් ඒක ඇවිල්ලා යන දෙයක්. ඒ කිඹුම ගන්න ඒක තරම් අනිශ්චය කියලා දෙන්නේ උඩට එනවා යනවා සද්දෙවිල යනවා. ඒ විලාර වෙන මුකුත් තේරෙන්නේ නැහැ ඒකෙම තමයි ඉන්නේ මුළු කිඹුම්මනේ අපිට තේරෙන්නේ ඇස් දෙකක් පිය වෙලා ඒක ෆිසියොලොජිකලි ඒකද වෙන්නේ ඒ වගේ රාග දෝෂම කෙලස් වෙනකොටත් එහෙමයි ඒතර සංඛාරත් එහෙමයි වින්දනත් ඒ විදියයි වින්දනයක් ඇවිල්ලා යනවා කිඹුමක් ආවයි අර අපිට මේ සූත්‍රයේ දීගෙන ගත්ත බුදුහාම රෙතින් දිනා කියන්නේ තේල වට වැටියක් තියෙන තෙල් තියෙන පහනක් තියෙන ඒ නිසා පහන පත් ඉති වගේ ඒක දකින්න එකම ඒක අපට දකින්න පුළුවන් ඒ නිසා මේ ශරීරේ කුණු කරලා පුච්චලා අලු කරලා බලන්න ඇහැ කුණු කරලා පුච්චලා අලු කරලා බලන්න හැබැයි පර රාගයෙන් ඇවිල්ලා පුරුද්දට එන්න ඉඩ තියෙනවා ඒක තිබිච්ච ඒකට කමන්න එක අනිච්ච කියලා දකින්න වච්ච ඒකෙත් බම සම්බන්ධ කරගන්න ඒකට මම කියන සීල් එක ගහලා තියන්න ඒක අනිත් එක්කනාගේ සිටිවිල්ලට වඩා හොඳයි කියලා හිතෙන්නේ නැති වෙන්න ඕන ඒතකොට කන කියන එකත් එහෙමයි ඒකත් විනාශ කරලා නැති කරලා මේ කියන්නේ සිතෙන් එක එක සංඥා වලින් ඒක අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදී වෙන සංඥා ඕනේ කි ඒ සංඥාවට දාලා බලනවා. තාර නිහඬ භාවයේ කියන කන උතුම්ම ඒ නිහඬ භාවයේ පුදුම උතුම්කමක් තියෙනවා. ඒ නිහඬ භාවයට එන්නේ කියන ගම බුදුසරණයි පිං බුදුසරණයි පිං. සාදු සාදු. හොඳයි කල්ලාන මිසින් තව දුරටත් සාකච්ඡා දෙකක් දෙන්න පුළුවන්. මේ මතුවෙච්ච කාරණා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නැහැ. චන්දන මහත්මිය මම ඔබතුමාට මේ වෙන්න. පෙරුවන් සරණයි සියලු දෙනාටම මේ කතා කරන්න තුනම ගොඩක් දේවල් තියෙනවා අර සාකච්ඡාවන එක කාරණයක් ගැන කතා කරනවා නම් මේ වාගේ ධර්ම මණ්ඩපයක අපිට පුළුවන් සමා වෙලා මෙන්න මේ කාරණේ මෙහෙමයි මම තේරුම් ගත්තේ කියලා කියන්න. නැත්තම් දැන් අපිට වෙනත් නොදන්නා තැනක නම් ගිහිල්ලා ඒ විදිහට කතා කරන්න බෑ. මොකද මේ ඒවා ආගිය වලට යන මම සිල් ගන්න එහෙම ගිහිල්ලා මට එහෙම ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට මට කටේ තින්නයි කිව්වා. ඒවා කතා කරන්න එපා ඔය ඕන දෙයක් කියපු දෙන් කියලා අහගෙන ඉන්න කියලා. ඉතින් මෛත්‍රියෙන් වුණත් එහෙම කියන්න කියොත් ඒක පිළිගන්න නොපිළිගන්නක ඒ සමාජය තුළ තියෙනවා. ඉතින් අපිට අර යමක් කතා නොකර ඉන්නකොට මට තේරෙන්නේ නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් කතා කරන්න කියනවට වැඩිය දැන් මේ ගොඩක් වෙලාවට මම කතා නොකර ඉන්න එක මම බොහෝ දේ ඉගෙන ගන්නවා. හැබැයි අහගෙන ඉඳීම ඉතින් මේ වැඩිය මේ ප්‍රපංච කියන ඒවා හදන්න නැති වෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් කතා නොකර ඉඳීම හොඳයි. දැන් මෛත්‍රිය වුණත් අර මහත්මිය කිසරලා කිව්වා මටම ඉඳන්න බැහැ මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා. දැන් අපි අනුන් වෙනුවෙන් මෛත්‍රියක් කරනකොට එයාට ඒ සම්බන්ධව මුකුත් ඇතිවෙනවද කියන්න අපිට හිතන්න බෑ. නමුත් එක දෙයක් අපේ හිත නම් සංසුන් වෙන බවක් ඒක අත්දැකීමෙන්ම දන්නවා. දැන් සමහර දේවල් මේ සමහර දේවල් මෛත්‍රිය වුණත් ඒක අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒක අනුන්ට දැන් අපි මෛත්‍රිය කරාට මෛත්‍රී සිතින් කිව්වට එයාට එයාගේ හිතේ ඒකට ඇති වෙන සිද්ධිය අපි දන්නේ නැහැ. නමුත් අපේ හිත නම් මෛත්‍රිය කරපුවාම දවසම ඒක ප්‍රීතිය ඒ බව ඇති වෙන නිසංසල භාවයක් ඇති වෙනවා. එතකොට ඒක තමයි අද කියන්න තියෙන තවත් කාරණයක් කීපයක් කාරණයක් කියන්න මම හිතන්නේ. ඒක මට දැන් මේ වෙලාවේ වේදනාව දැන් අපිට මේ ස්පර්ශය කියන එක නම් තේරෙන්නේ නැහැ. ඒක දැන් මේ අහලා ඒක ප්‍රඥාවෙන් හිතුවේ තමයි මේක තේරෙන්නේ. නමුත් වේදනාව නම් අපිට හොඳටම තේරෙනවා. මේ සැප වේදනාව දුක් වේදනාව ආදි වශයෙන් අපිට හොඳටම තේරෙන දේවල් නිසම සාසීතල මේවා වේදනාව. නමුත් ස්පර්ශය කියන එක ඒක අර ප්‍රඥාවෙන් හිතන්න යුත් දෙයක් කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. මම වැරදි දෙයක් කියවන නිවැරදි කරන්න. තෙරුවන් සරණයි. හොඳයි. සත්‍යත්වමානී ජන්ත්‍ර මාත්‍ය කියපු දෙය තනේ කල්පනා කරලා මතක තියාගෙන අපිට මතත් කරුණ දෙවියන් තවදුරටත් පස්සේ යමු කිත්පත් කරන්න. ඊට පෙර මම තවත් කල්‍යාණ මිත්‍රකට යොමු වෙන්නම්. රාසික මාත්‍යා ඔබතුමාට යොමු වෙන්නම්. ඔබතුමාටත් පුළුවන් මේ තේරුම්ගත් කාරණාවන් පිළිබඳව අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිහඬ කාර්ය ගැන කියපු දේන්තර මට මතක් වුණේ මේ පෞද්ගලික ජීවිතයේ මේ කටවහින්නේ තුරතරම සෑහෙන ප්‍රශ්න ඉදිරියෙන් තියෙනවා. ඉතින් ඒකේ මේ පෞද්ගලික ඒ කියන්නේ ලෞකික ජීවිතයේ වැඩගත් කම මට සෑහෙන තේරෙනවා. ඒ වගේම මේ විශේෂයෙන් වෙනත් ධර්ම සාකච්ඡාවලදී වගේ වෙදී තව මහත්මෙක් මතකලා කාරණයක් තමන්ගේ හිතේ තියෙන අදහස කියන එකට වඩා ඒ මෛත්‍රියෙන් ඒ අදහස යොමු කරන එක තමයි වඩාත් හොඳ කියලා. ඉතින් මම කල්පනා කරලා බලනකොට ඉතින් මට හිතෙනවා ගොඩක් වෙලාවට මම කරලා තියෙන්නේ මගේ හිතේ තියෙන දේ කියන්න හදපේක නේද? ඒතකොට ඇත්තටම මගේ හිතේ මෛත්‍රියක් එච්චරම තිබ්ලා නැහැ කියලා මට හිතන මේ අවස්ථාවල්දී. ඉතින් මම එකට ඒ අදහස් අරගෙන මගේ හිත වෙනස් කරගන්න එක හොඳයි කියලා ඇත්තටම මට තේරුණා. ඒ විදිහට හිතෙන්න ඉස්සරහට ධර්ම සාකච්ඡාවදී උනත් අනෙක් කතා කරන වෙලාවදී උනත් ඒක ඉතා හොඳ ආදර්ශයක් හොඳ හොඳ ගුරුහරුකමක් කියලා මට හිතට තේරෙන ඒක තමයි අතර මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රසික මහත්මයා බොහොම පිං. හොඳයි. ඉතින් එකයි සමාවෙන්න මේ කලින් ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් ඇති වුණු ප්‍රශ්නයක් වගේ තියෙන එක අහන්න දැන් වෙලාව දරුවත් මහත්මෙත් ඊට හැට යන්න කලින් තිරුවන් සරණයි. අහන්න කමන සිද්දළු මහත්. ඔව් ඒකත් තමයි. දැන් අපිට මේ දැන් චන්දන මහත්මයා දැන් සඳහන් කළා දැන් ශාරීරික දුක් වශයෙන් ගොඩක් දුක් දැන්න තියෙනවා කියලා. දැන් මට දැන් ඇත්තටම හිතෙච්ච දේ තමයි මේ සමහරවිට අපිට මේ සත්‍ය අවබෝධය වෙන්නේ නැත්තේ නිකන් ශාරීරික දුකටම දැන් ඒක දුක වශයෙන් දුක් වේදනා වශයෙන් දැක්වෙන නිසාමද කියලා. මොකද ඇත්තටම බැලුවාම ඊට යටින් තියෙන මානසික වශයෙන් තියෙන දුක් මේ ඒක ඒක ඒක දැකලා තියෙනවද කියන එකත් ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා. ඒක නොදක පුළුවන්ද කියලා ඇත්තටම මේ දුක අවබෝධ කරගන්න තේ වේදනාව නොදැන. ඉතින් ඒක එක වශයෙන් දැනගන්න ඕන. ඉතින් ඒ දෙවෙනි එක තමයි අර දැන් සේනමාත්ම සංඛා දැන් මෛත්‍රියක් ස්පර්ශයේ මෛත්‍රිය වශයෙන් දැකින්න කියලා ඒක මෙහෙම හිතුවොත් එව දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු මගේ අතක වේදනාවක් තියෙනවා කිව්වා වගේ වේදනාවක් දැනෙනවා නම් මොකක් හරි හේතුවක් නිසා දැන් මට ඕක ඇත්තටම ඇටි වෙච්ච ගමම එන දෙයක් තමයි මේක කොහොමද ආවේ මේක කොහෙන්ද ආවේ මොකද මේක මගේ කරන් ඉවර නිසා දැන් මේක මේ කොතනින්ද ආවේ මේක මම වයසට යන නිසාද නැත්නම් මේක මම ඊයේ මොකක් හරි වැරදි විදිහකට මේක අල්ලගෙන හිටියා ඉතින් ඒත් එක්කම එන ද්වේෂය දැන් අපි හිතමු දැන් ඕක මම මේ අපේ මේ දරුවෙක්ගේ එහෙම නැත්නම් වෙන යාළුවෙක්ගේ මිත්‍රයෙක්ගේ එහෙම නැත්නම් අපි හිතමු ඒ කාගේ හරි කමක් නැහැ අතක වේදනාවක් කියලා එතකොට ඕගලේ දෙයක් අපිට කියනකොට එන අර බලන විදිය වෙනස් වෙනවානේ ඉතින් දැන් සමහරට ඒවක් වෙලාවක අපි අර එයාගේ ඒව ගැන හොයන්නේ අර වේදනාවට මොකද්ද කරන්න පුළුවන් කියලා ඒ වගේ කිසියම් ආකාරයක අනුකම්පාවක් මෛත්‍රියකටත් වැඩි එතකොට. ඉතින් කරුණාව පැත්තට. ඉතින් ඒ වගේ අදහසක්ද කියලා ඔබතුමා අදහස් කරේ කියන එකත් එතකොට ඒක අර තමුගෙන් වෙන් කරලා බලනකොට එන විදිය වෙනස් වගේ ගතියක් වගේ දැනුනේ තෙරුවන් සරණයි. තිරුවන් සරණයි දිලුක් මහත්මයා. මම එමුණ සත්‍යත්වමාදී වෙන්නම් මේ සත්‍යත්වමානේ මතු කාරණාවන් එකතු කළා එම පැහැදිලි කළ දෙන්න පුළුවන් කියලා තිරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්ධ සරණයි. ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ යනකොට ඇති වෙන අවබෝධතා වෙනස් ඒක එහෙමම තමයි. ඒතරේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හිතමු මම ශාරීරියේ අසුබතාවයේ බලනකොට මට ද්වේෂය ආවා. ඒක ෆැක්ට් එකක් ඒතකොට. ඒක සත්‍ය කාරණා. ඒකේ ඒ විලාර තමන් තද්දකින් තාපුදි. නමුත් තථාගත ධර්මයේ තුල උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ තුල උන්වහන්සේ ප්‍රකාශ කරන්න හදපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වෙන්න පුළුවන්. ඊට පස්සේ දපි වේදන හැටි ධාතු ආයතන ස්කන්ධ නාම රූප ඒ වගේ ಜಾති එක් කියලා දුන්න ಜಾති ඒ ගැන මා තියන අදහස් ඒව වෙනම ಜಾති. ඒක වැරදි නම් ඒක හදා ගන්න මේ කතා කරන එක නවනත් එහෙම. ඒකේ එහෙම නේද කියලා කිව්වහම ඒක තේරෙනවා. දැන් සතිය ගැන දසක් මාර් පරමින සති නීපක් කියන සමන්නාගත හොති චිරකතම්පි චිරභාසිතම්පි සරිතානුසාරතා හොති කියන කිව සත්‍යය තියෙන එකේ දෙයක් තමයි මේ මතකේ වර්ධන වේගයේ මතකේ හොඳට එනවා කියන්නේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒකම තමයි සංඥාවල් සංඛාරයන් මට අහුගල දෙන හිතිවිලි කියන්නේ. ඒත් මෙතන තව ධර්ම කාමි මහත්මයේ කේකේ ලස්සන කිව්වා ඒක දැන් ඒ කිවි සතියේ තියෙන අර ස්මරණ ලක්ෂණය ගැන කියලා. ඒක හොඳ දෙයක් ඒ වෙලාවේ. බුදුදාටි වැඩි අවධානය යොමුනේ ඒකට. ඉතින් ඒ වගේ අපිට හැබැයි සමහර අය ඔක තේරෙන්නේ නැහැ. ඒක කිව්වහම මේක කියන්නේ මේකට නේද කියලා. අර ගොරෝසු වචනෙන් මොන අර ආකාර දුම්මල ගහන්න ඕන කියන යන්න නැත්නම් යන්නේ අඳුන් කූරුපත් කරාට එයා යන්නේ නැහැ. ඒ වගේ සමහර අදහස් තියෙන ටිකක් දුම්මල පාරක්ම වදින්න ඕන කියලා. සම්භාවනීය ගුරුතුමෙක්ලගේ භාවනාවට කියලා මෙන්න මේ සාකච්ඡාව මීට අවුරුදු හාගිරතර කාලේ ඒ නිහඬ සාකච්ඡා ඒ සයිලන්ට් රිට්‍රීට් කියන එක කතා කරන්නේ නේ. ප්‍රශ්න අහන්න පුළුවන්. තරුම ළමයිට පුළුවන් ඒකට කතා කරන්න. මොකද ආපු එකත් වැඩගත් නිසා ඒ තන වෙලාවක් දෙන කතා බහ කරන්න නැත්නම් කවුරුත් නිස්සද්ද ඉන්නවා. ඉතින් සමහර අදහස් ගැන ඉතින් මේ වගේ රටක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අගය කරන එකක් කියලා හිතලා ඇත්තට ඒක හොඳ උදාහරණයක්. ඒක ගෞරවනීය ගුරුතුමන් කියවා. ඒක දෙපාළල වඳින්න වටින උත්තරය. ඒ කියන්නේ ඒ වගේ උසස්ම සීලයකින් විරාගයකින් යුක්තයි කයි කියන්නේ. ඒතර කිව්ව දැන් තමන්ට කැමති විදිහ ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන් එකට කිසිම බාධාවක් නැහැ. නමුත් ඒ හොදපු නැති අනිත්‍යයේ නැහැට තේරෙන විදිහේ දුගලක් වෙන ඇඳුමක් ඇඳගෙන આવොත් ඒක ගැන කියන්න වෙනවායි. ඒ වගේ. ඒක ගැන කියන්න වෙනවා. ඇඳුම් හොදාගෙන ඉඳි කියලා. ඒක සුදු පාට ඇඳුමක් වෙන්න පුළුවන්, කළු පාට ඇඳුමක් වෙන්න පුළුවන්. පාට පාට ඇඳුමක් වෙන්න පුළුවන් බත්තිකයක් වුණ ඕන එකක්. ඒකට කමන්නේ. නමුත් එයාට කියන්න දෙවෙනවා එක්ක මං හොදලා දෙන්නම් නැත්නම් හොයා දෙන්නේ. මොකද පිරිසක් අතරේ යන නිසා. අන්න ඒ වගේ. ඒ ඇඳුමේ වෙනස නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ ඇඳුම්මත් ඇඳුම එක්ක එන දුගඳය අධර්ම දුගඳක් එනවා නම් සත්‍යබෝධයෙන් තොර දුගඳක් නම් ඒ දුගඳ කියන වචනේ ඒක වචනේ ගැළපෙන්නේ නැත් වෙන්න පුළුවන් මේකේ නිග්‍රහයක් වෙන නිසා. එතෙන්දි අපිට සිද්ධ වෙන එක සෝදාන්ත. එහෙම සෝදාන්න බැන්න මම වොෂින් මැෂින් එකක් එයාට හදලා දෙන මෙන්න මේක දාන්න මෙන්න මේ ටැබ්ලට් එක දාලා හේදුවා මොක හරියක් කියලා කියන්න වෙනවා. ඔයාට හොදන්න බැන්න මං හොදන්න. එතන කියලා දෙනවා මෙන්න මේ සූත්‍රය කියවන්න. ඒ සූත්‍රේ මෙන්න මෙතන තියෙන කිව්වහම ඔය අදහස නැති වෙයි කියලා. ඒ වගේ ඉතින් ඒ නිසා තමයි අපි ධර්ම කාරණා හුඟක් ඉගෙන ගන්නෙ. හැබැයි මේ ඉන්නේ අරයා නිවැරදි කරන්න මෙයා නිවැරදි කරන්න නෙවෙයි. දැන් මෙතෙන්දී අර අපි කිව්වගේ අර එක මහත්මෙක් කිය අපිට මේ ධර්ම මාර්ගයට යන්න ඕන කියලා යෝනිසු මනසිකාර කරන්න ඕන. දැන් ඔය ඕවාගෙන හිතන එක යෝනිසු මනසිකාර නොවෙන්න පුළුවන්. නමුත් කොයි වෙලාවක හරි Tamanth අර එක සාකච්ඡාවක දෙයක් කතා කිරීමේ කොහෙ දෝ නැති නළුවෙක් කැවිලා ගියා වගේ ඔය වැරදි අදහස ආවහම සමහරට ඒක පිළිගත්තේ නැත්තම් මේ ඉතින් ආපු කෙනෙක් කියපු එකනේ. ගුරුවරයාන කීවි අහවල් භික්ෂුවෙන කීවි අහවල් මහතෙරුන් වහන්සේන කීවි නිසා යටිහිතුවකට පිළිගැනීමක් තියෙනවා. ඕක කියන්න වෙලා කෙනෙකුත් නැත්තම් භාවනා වෙලාවේදී නම් ආවේ ලොකු බ්ලොක් එකක් නයි. එතින් එහාට මනස පිපෙන්නේ නැති ගතියක්. එනිසා තමයි අර බුදුහාමුදුරුවෝ කියපු දේශනා කරපු ඒ ධර්ම කාරණා අපි සාකච්ඡා කරන්න සමහර වෙලාවවලට ඒ භාවනා මාර්ගෙදිම ඒක ස්ටම්බ්ලින් බ්ලොක් එකක් වෙන්න පුළුවන් නැත්තම් ඒක ඇවිල්ලා හිර වෙන්න පුළුවන්. ඒක දන්නේ නැහැ ඊට පස්සේ කොහෙන්ද ආවේ කියලා. මේක ප්‍රතිපදාව පිළිබඳ කාරණයක්, අදහස් පිළිබඳ කාරණයක් නෙවෙයි. ඉරිදා ධර්ම සාකච්ඡාව අපි හුඟක් උත්සාහ ගන්නේ ඉරෂනල් ජම්ප් එකක් ගන්න. අතාර්කික පිම්මක් පනින්න. තමන්ගෙන් කාමයේ තියෙනවා කියලා පිළිගන්න. තමන් සිංහල බෞද්ධෙක් නෙවෙයි. තමන් ස්ත්‍රී බෞද්ධෙක් නෙවෙයි, පුරුෂ බෞද්ධෙක් නෙවෙයි, භික්ෂු බෞද්ධෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන කෙනෙක් හිටියනම් ඒකත් එක්කම යන්න ඕන. ඒකට අපපාච්චන වචෙන් තමයි නිර්වත් ආර්ය ශ්‍රාවකකම. ඒ කියන්නේ සංස්කෘතියෙන් ගෑවිලා නැහැ තන. ඒකට අගේ නොකරනවා නෙවෙයි. ඒ වටේ ලෙසින්ම සම්භාවනා කරලා ඒ සම්භාවිතය එහෙමම තියාගෙන ඒ ගෞරවය එහෙමම තියාගෙන මා හුදු සත්ත්ව භාවය මේ පෘථිවිය හරහා ඉදිර යන කෙනෙක් බවට පත් වෙලා මේ කෙනා අතුරුදහන් වෙලා යනවා. තවුරුදු 25කින් ඔක්කොම ඉවරයි. ඔය ඔලු කට්ට ඉවරයි. ඇතුළේ තියෙන ටික කුණු වෙලා හමාර. පණුව ගහලා අහමාරී ඊට පස්සේ අද ඔය ඔක්කොම අදහස් ගෙනා නමුත් අර සංඥා අනුසෙන්ති වෙනවා අභිනන්දනය කරපු ඒ නිසා තමයි ඒව අඩු කරගන්න වෙන්නේ ඒවා කොහොමරි අඩු කරගන්නට ඒ නිසා ඒ ධර්ම මාර්ගයේදී ඒ තමන් දන්න සූත්‍ර ධර්ම ටික අගේට හදාරලා ඒක තථාගතයන් වහන්සේට කරන ගෞරවයක්. තථාගතයන් වහන්සේට කරන කාර්යය ධර්මයට කරන ගෞරවයක්. මෙත්තා වචීකම්මෙන් ඒ දේ කරන්නට ඕන. ඒ නිසා ඒගෙන අවධානයෙන් සිටින්නට ඕන. ඕනෝන් සාකච්ඡා කරන්නට ඕන. සූත්‍ර ධර්ම කියවන්නට ඕන. බුදු සරණයි. එහෙන් කන්තුන්නද පින් අනිත්‍යත්ව කතා කරා. සාදු සාදු තෙරුවන් සරණයි සත්‍යතුමනි. හොඳයි මම ගෞරවයෙන් ආරාධනා කරන්නම් කුමාරි මහත්මිය ඔබතුමීට පුළුවන් සාකච්ඡාවට එකතු වෙන්න මේ සාකච්ඡා කරපු දේවල් ඔස්සේ අදහස ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉන් අනතුරුව මම යොමු වෙන්නේ පාලිත මහත්මයාටයි ඊට පස්සේ රොෂාන් මහත්මයාට. තෙරුවන් සරණයි. තේරුවන් සරණයි සත්‍යසිතුමනි සියලුම කල්යාණ මිත්‍රයන්ට තේරුවන් සරණයි මේ බොහෝ කරුණු මේ තේරුම් ගන්න උත්සාහ කරනවා මේ දහම් සාකච්ඡාව තුළින් මේ කල්යාණ මිත්‍රයන්ගේ දැනුම මම ගන්න බොහෝ විට උත්සාහ කරනවා ඉතින් මේ අපිට මේ ආයතන හරහා ලැබෙන මේ ධර්මයන් ඒ කියන්නේ මේ නිතරම නීවරණ වලට ගොදුරු වෙන ස්වභාවය මට දැනෙන විදිහට මේ මානසික නැදලා හදලා තියෙන ඒ නීවරණ වලට තමයි අපි ගොඩාක් අපහසුතාවයට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ ඒ ඇහැට දකින්න දේ මානසික නැදද ඇදද දෙන මේ ධර්මතාවයට තමයි අපි මේ සංසාරේ යන්නේ. ඉතින් මේ එකෙන් තේරුම් ගන්න මේ මට නම් තේරෙන විදිහට මේ දහම් කරුණු වලට මට ගොඩාක් දහම් දැනුම නැති වුණත් ඉතින් මම උත්සාහ කරනවා මේ භාවනාව තුළින් මගේ සිතට එන අකුසල් මේ කායගත සත්‍ය තුළින් මේ මානසට එන අරමුණු මේ රූප වේදනා සංඥා සංස්කාර ඇති වෙන හැටි මම මෙනෙහි කරනවා ඒ තුළින් තමයි මම කාලේ ගත කරන්නේ. ඉතින් ආද අර දහම් කරුණු නිවැරදිව වටහා ගන්නට අපිට සත්‍යතුමා අපිට ගොඩක් කරුණු පැහැදිලි කරා. ඒ ඔස්සේ තමයි කල්පනා කරන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. කුමාර මහත්මිය, පාලිත මහත්මිය ඔබතුමාට අදහස ප්‍රශ්නයක් තියෙනවා නේද? සත්‍යතුමනි, මම බොහොම ආදරයෙන් ආසාවෙන් අහිතියා ඔබතුමා කියපු කරුණු. නමුත් මම පොඩි අදහසක් මම කියන්නම්. දැන් ශාස්ත්‍රඥ වහන්සේ උනත් ගාක ධර්ම කරුණු එක එක්කෙනාට එක එක විදිහට එක එක සූත්‍රවල කිව්වා. එතකොට දැන් අපි මෙතන මම ඇත්තටම මට හරිම දහම් දැනුම අඩුයි සමාවෙන්න. නමුත් මෙතන ඉන්න ගොඩක් කට්ටිය මට වඩා ගොඩ ධර්ම කියන කට්ටිය. එතකොට නමුත් මේගොල්ලෝ කවුරුවත්ම හැම සූත්‍රයක්ම කියවලත් නැහැ, කියවල නැහැ. ඉතින් එතකොට ඒ කියෝපු ශාස්ත්‍රඥ සමහර සූත්‍ර කියනවා එක විදිහකට තවකක් තව විදිහකට කියන උදාහරණයක් වශයෙන් ගත්තොත් මම කියෝපු එකක් නැගදී අර මේ පාරදුරේ සාමනාසිරෙක් මේ කිව්වේ අර මේ කුට්ටිතහාමුදුරුයි ආනන්දහාමුදුරු අතර ඩිස්කෂන් එකක් ගියා. ඉතින් දෙන්න කතා කරනවා. එතකොට කුට්ටිතහාමුදුරු කියනවා මේ ස්පර්ශයෙන්ම ඉස්සරහට වෙන්න ඕන වේදනාවක් කියලා. එතකොට ඒක සූත්‍රපැත්තෙන් ඒ හාමුදුරු විස්තර කරුවා. අධර්මපැත්තෙන් ගත්තත් අපි දන්නවා ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාකෘතයි කියලා මේ ලයින් එක කියන්නේ. ඒත් ඒ වගේ එක එක කොන්ෆ්ලික්ට්ස් නෙමෙයි තනවා. එක එක විදිහට සමහර ධර්මයේ දකින්න පැති තියෙනවා. එහෙම වෙච්චාම ඉතින් මම හිතනවා කවුරු හරි ධර්ම විතර අපි ඩිස්කස් කරනකොට අපි කවුරුවත් 100%ක්ම ධර්මයේ දන්නේ නැහැ නේ ඉතින් මෙතන. එතකොට මම හිතනවා ඉතින් ඒක පෙරදිවිවල් බාර ගන්න කියන නෙමෙයි මම මේ කියන්නේ අපි ඉතින් මෙහෙම ඩිස්කෂන් එකකින් මම නම් හිතන්නේ මම ධර්ම දන්නේ නැහැ හිතර මට නීවරණයක් නැහැ. ගොඩක් කාලවලට මම මේ පැය දෙකේ මට නීවරණයක් නැහැ මට. මම හවසට සති දවස් වලට ධර්මය අහන්න මෙතනවා 8ට මම බත් කාලා. එතකොට රැයට ඊට නැත්තම් මම 8ට ධර්මය මෙතන ආවෙ නැත්තම් මම ටෙලිවිෂන් විදියට බලලා ඉන්නවා. එතකොට මට ඔන්න නීවරණ වෙනවා ඉස්සෙල්ලා. ඉතින් මම හිතනවා මේ ධර්ම ડિස්කෂන් එකේදී අපිට බැරි ධර්ම අහන්න කියලා නෙමෙයි මම ආයෙ කියනවා. නමුත් අපි ධර්ම දුරට හරි චුටි චුටි දේවල් හරි අහුල ගන්නවා. ඒ අහුල ගත්තම අපි අමුණාමුණ ගිහිල්ලා හොඳ දේවල් වලට යනවා. ටිකල අර තියෙන අර ටික ටික ටික ටික අපි ඉහළට යනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එක පඩියෙන් පඩිය යන්නේ කියලා. ඉතින් මම හිතනවා මම මේ විදිහට මම මේක සත්‍යතුමානි බලන්නේ මේ ඉතින් ඒ කියන්නේ අපි කොහොම මේ සම්පූර්ණයෙන්ම තැඹිත් විතර නෙමෙයි මෙතන ඉන්නේ. ඉතින් අපි ටික ටික ඉගෙනගෙන යනවා. ඒකයි මගේ අදහස. කියන්නේ නමුත් සත්‍යතුමා කියන දේම කියලා සීයක්ම එකක වෙනවා. නමුත් අදින ධර්ම කාරණා එක එක විදිහට එක එකක් ඉන්ටර්ප්‍රීට් කරනවා. පාලි ධර්මයේ සමහරු පාලි වචන තව විදිහට ඉන්ටර්ප්‍රීට් කරනවා. එහෙම විචාරණේ සුළු වෙනස්කම් සිදු වෙන කාරණාක සත්‍යතුමනේ කියන ඔබතුමාගේ අදහස ඉතාමත් ආදරයෙන් මම ප්‍රාර්ථනා මේ ඉල් හගෙන ඉන්නවා. තිරුවන් සරණයි බුදු පිටයි සුකොටම. තිරුවන් සරණයි පාලිද මහත්මයා. හොඳයි. රොෂන් මහත්මයා ඔබතුමාටත් යමු වෙනවා. ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි. අද සත්‍යජීවතුමා කියපු දෙයින් මම තේරුම් ගත්ත ලොකුම දෙයක් තමයි රහතන් වහන්සේට ස්පර්ශය දැන් කිවිසුමක් ඇවිල්ලා ගිය දෙයක් විදියට. ඒ කියන්නේ මේක ප්‍රපංච නොවේ. ඒක ඒ විදියට තේරුම් ගන්න තරම් ශක්තියක් තියෙනවා. ඒකෝල දැන් මම පාපෙන්ක අවස්ථාවේ ඉන්න කෙනෙක් විදියට දැන් මම දැන් මොකක් හරි ස්පර්ශයක් ඇති වෙලා ඔබට අපේ ලිපිසේ ඉස්සක්චාරවය හැමදේම සිද්ධ වෙලා මම ඔකට රියැක්ෂන් එකකුත් දාලා ඊට පස්සේ ඒක දිහා පස්සට ගිහිල්ලා බලන්න තරමට ශක්තියක් ලබා ගන්න සෑහෙන කාලයක් ගියා. ඒ කියන්නේ දැන් අඩුම ගානේ ඒක දිහා බලලා මෙතනදි මෙහෙම වුණා මෙතනදි මෙහෙම වුණා කියලා මෙතනදි මෙහෙම මගේ හිත මෙහෙම වැරද්දක් වුණා කියලා දැනගෙන ඒක ගැන අදම ගන්න දැන් සිනහ මුසු මේකක් හරි පස්සේ මේ මේ මම මගේ මෝඩකම මගේ ද්වේෂය මගේ මෝහය කියලා ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් එහෙම අවස්ථාවකට දැන් දැනට සමහරක් වෙලාවට ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද ඒ ගැන නැඹුරුවක් තියෙන නිසා එතකොට දැන් මම හිතනවා දැන් ඔය එකේ එක මොකද මම මේ ළඟදී පොට්ටපාද සූත්‍රය ඒක ඇත්තටම ගොඩාක් දිග සූත්‍රය ශ්‍රවණය කරන්න පටන් ගත්තා. මම තාමත් ඒක ඇත්තටම දිගටම අහන්න ඕන එකක්. ඒක මේ අන්‍ය බුදුහාමුදුරන්ගේ මේ මන්තන සවස්නවර කිට්ටුව තිබ්බ මල්ලිකාරාමය කියන එකේ මේ අන්‍යත්‍යත කේක් හිටපු තැනක යගේ කට්ටියත් එක්ක බුදුහාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා මේ සංඥාව ගැන. ඒ කියන්නේ සංඥාව කොහොමද ඒකත් දැන් ස්පර්ශ වේදනා සංඥා කියන තැන එතනදී සංඥාවෙන් කොහොමද මේ දැන් එතන ඒ බමුණෝ ඒ අතර සාකච්ඡාවෙන් ඇති වෙලා තියෙන ඒ වෙලාවේ මේ හතරක් විහතරක් මේ විදිහට මෙන්න මෙහෙම මෙහෙම තමයි ඒක ඉතින් මුලින්ම කියනවා මේක මේ කිසිම මේ හේතුවක් නැතුව ඉබේ ඇති වෙනවා. එක්කෝ මේ විනාය දෙවියන් වහන්සේලා ගෙනල්ලා සංඥාව දානවා ආත්මයක් යාත්මයම වගේ වෙන වෙන අදහස්. නමුත් බුදුහාමුදුරුවෝ මේක කියලා දෙන්නේ දැන් මේක ශික්ෂාවෙන්ම තමයි මේ අපිට ඉතින් මේ වගේ පැහැදිලි එකටම දැන් අපි වෙන වෙන දේවල් කිව්වට ඔය නිවන කරා යන ඒකායන මාර්ගය මොකද එක එක එක අරමුණයි අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකම ටාගට් එකයි. එතනදී දැන් අපිට මේ හිතාගන්න තියෙන්නේ දැන් මේ මෙතන දැන් මම බලලා තියෙනවා දැන් අපි මොනවා හරි දෙයක් ඒ කියන්නේ අපි ශික්ෂාවෙන් ඔක හදා ගන්නවා කියන්නේ මට මොනවා හරි තරහක් එනවා නම් මම මාගේ හිත හදා ගන්න ඕනේ මෛත්‍රියට. එතකොට ඒක මම කොහොම හරි කළා මම ඒ ශික්ෂාවට ඒක කරොත් ඊට පස්සේ මට තරහ එන වෙලාවේදී මේ මං හිතනවා මේ අඩු වැඩි වශයෙන් ඒ කියන්නේ සමහරක් වෙලාවෙදී එක වෙලාවකදී ඒක කොච්චර අපි හිතුවත් දැන් මේ මේ තත්ත්වෙ මම පත් වෙලා ඉන්නවා කියලා සමහරක් වෙලාවට ඒක දුරදිග යන වෙලාවල් තියෙනවා. නමුත් දැන් අර ඒ මාර්ගය ඉන්න නිසා පස්සේ හරි තේරුම් ගැනීමේ ශක්තියක් ලැබිලා තියෙනවා. ඒක ගැන මම ඇත්තටම බොහොම මේ සන්තෝෂ වෙනවා. ඇත්තටම මං හිතනවා මම මේ මේ මේ මේ ධර්මයට මේ විදිහට අහන්න නිසා මේක පරිහරණයට නිසා ලබාගත්ත ශක්තියක්. ඒ වගේම දැන් මේ එතනදී දැන් අපිට ඒකව දැන් තරහ ඇති වෙච්ච වෙලාවෙදී ඒක කපන්න ඕනේ මෛත්‍රියෙම කියන එකයි. එතකොට ඒ වගේම අර අනිත් කියන පංච නීවරණ ධර්මයන්ටම ඒවට අවශ්‍ය මේ මේ ශික්ෂාව අපිට තියෙනවා. එතකොට දැන් අපි ඒ දැන් ඒ ශික්ෂාවට කොහොම හරි අර අපි හැම වෙලෙම දැන් අපි හොඳටම තේරුම් ගත්ත දේ තමයි මේක කොච්චර ඇහුවත් වැඩක් නැහැ. අපි මේක කරලම එතනදී අපේ මේ භාවනා කළා අපේ හිත ඒ විදිහට මේ ඒ තත්ත්වයට ගන්න කොහොම හරි ඒකට ඉතින් ඇත්තටම අපි හොඳටම දන්නවා මේ කොච්චර අනිත් පැත්තට යන්න මේ මොකද මායාවකින් හරි මේ කියන්නේ අනිත් පැත්තටම තමයි යදෙන්නේ. එතකොට මේ මේ ස්පෙෂලි මේ ඉන්න අපි මේ වකාපිටාව අනුව ඉතින් මේ කොහොම හරි අපි දැන් එක එක අපි කිමු අහනකොට දැන් මොනවා හරි දෙයක් සමහරක් වෙලාවට තේරෙනවා මෙතන මේ මේ දෙකේ පරස්පර විරෝධී අදහස් තියෙනවා කියලා. සමහරක් වෙලාවට ඉතින් මම නම් කියන්නේ ඇත්තටම තරහ ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ මෙතන මොනවා හරි දෙයක් මෙතන මේ වෙනවා. එතන හැබැයි දැන් අර සත්‍ය දිතුමා කිව්වා වගේ අපිට මොනවා හරි දෙයක් හොඳටම තේරෙනවා නම් මම නම් මේක මේ විදිහටයි අහලා තියෙන්නේ කියලා ඒක කියන එක බුද්ධ ධර්මය ආරක්ෂා කර ගැනීම සහ මොකක් හරි මේක කියන්නේ ඒකායන මාර්ගයයි කියන එක නැත්තම් ඔබ හිතනවා මේ මෙතන මේ හරියට මේක පැහැදිලි නැති ගතියක් තියෙන්නේ අපේ වික්ෂිප්තභාවය මිසක් බුදුහාමුදුරු කරපු ධර්මදේශනාවේ කියලා සැකයක් නම් ඇති කරගන්න අර කෙනෙක් කිව්වා වගේ අර කොක්කල මහත්තයා කිව්වයි දැන් මෙහෙම කියලා මම හිතනවා ඒ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව පෙරටු කැටගෙන ඒ ගියේ නැත්තම් මට හිතෙනවා එතනදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ මම ගොඩක් කාලය ගතට සමා වෙන්න මම මේ මම හිතුවේ දැන් අද කියපු දෙයින් හොඳටම මේ ගන්න ඕන දේ තමයි පුළුවන් තරම් අපි අර ස්පර්ශයෙන්ම කිවිසුමක් ලෙස මේක මොනහරි දෙයක් මේක ඒ යන තත්ත්වයට යන්න. ඒක තමයි අපි මං හිතන නිවනටපත් වෙනවා කියන්නේ. ඒ තත්ත්වයටපත් වෙන්න මේ මොනහරි සැලසුමක් තියාගෙන ඒ විදිහටම ගමන් කරමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ මොන බාධකියාවත් තෙරුවන් සරණයි හැමෝටම අහගෙන හිටියට. තෙරුවන් සරණයි රොෂන් මහත්මයා. හොඳයි අපි ඇත්තටම මේ අපි මේ කරන්න ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් මිතුරුයින් මේ අපිට මේ ඉස්මතු කළ දෙන්න හදන කල්යාණ මිත්‍රයනොත් ඒ වගේම සවන් දෙන්න වෙන කල්යාණ මිත්‍රයනොත් ඒ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා අගය කරනවා. ඒ වගේම අපි මේ කල්පනා කරොත් එහෙම කිසියම් කෙනෙක් ඇවිල්ලා මේ සම්පූර්ණයෙන්ම වෙනත් වාදයක් කතා කරනවා එහෙම නැත්නම් අපි මම වෙනත් ආගමක් නම් කැමති නැතුණත් අපි ගමු වෙනත් අන්තවාදී ආගම් කියලා අපි දැන් අද පිළිගන්න වෙනත් ආගමක් ගැන කතා බුද්ධ ආගම සමග සම්පූර්ණයෙන්ම විරුද්ධ එකක්. එතකොට අපි යන්න හදන මාර්ගයට සම්පූර්ණ වෙනස් මේ මිනි අපි හිතමු දන්නේ නැති මිනි මරාගෙන ඒක කරන එක හොඳයි කියන ධර්මයක් කොතනද කියවෙනවා නම් ඒත් සමග අපිට විශාල ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක විරුද්ධයි. ඉතින් අපි හිතන ඒකෙම තමයි. නමුත් දැන් මේ අපි මේ කතා කරන්නේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළි අරගෙන ඒ ඔස්සේ ගමන් කරන උත්සාහ කරන මේ බෞද්ධයයි කියනව පිරිස අතරනොත් ඉතා පුංචි කොහොට් එකකට පුංචි කොට්ටාසෙට ඇවිත් මේකේ තවදුරටත් ඉස්සරහට යන හදන පිරිසක් පිළිබඳව මේ කතා කරන්නේ. අපි විෂම් ධර්ම දේශනාවක් කරනවා, එහෙම නැත්නම් ධර්ම අපි සාකච්ඡාවක් දැවිලා ධර්ම කණ්ඩායම් ඉස්මතු කර දෙන්න හදන ගිහිවෝ පැවිදි කෙනෙක් ඉන්නවා නම් ඒ අර මේ තේරිලා ඇවිල්ලා මේ පුතත් අග ධර්මයේ මේ ඉන්න හොඳම කොටසින් කෙනෙක් ඉන්නේ කියන දෙයක්. හැබැයි අර දැන් මේ බොහෝ අය කිව්වා වගේ මේ කිසි කෙනෙක් තාම අරහත් භාවයට පත් වෙච්ච නැති අය කියලා අපි විශ්වාස කරනවා නම් ඉතින් ඒ තුල හේතු තියෙනවා අරහත් භාවයට පත් නොවෙන්න. ඒ නිසා තමන්ට නොතේරිච්ච තැන් වලදී තැන් තියෙනවා. ඒ නිසා ඒ අය කියවෙන දේවල් එහෙමයි. එතකොට කියවෙන දේවල් වල අඩුපාඩු වැඩිකම් තියෙන්න පුළුවන්. එසේ නමුත් දැන් මෙතෙන්දී අපි මේ සාකච්ඡා කරන්නේ ඒ පුද්ගලවාදයකින් එහෙම තමයි තොරව මේ මම එක කෙනෙක් දෙන්නගේ නම් කියුණා. ඒක නම් නොකියන්න කරුණාකරලා මින් ඉදිරියේදී විශේෂයෙන් හොඳක් කියනකොට නම කිව්වට කමන්නේ අඩුපාඩුවක් වෙන කියනකොට එහෙම නමක් කියන්න එපා සාකච්ඡාවේදී. එතකොට මේ ඒ කිසියම් අඩුපාඩු කිසියම් වෙනසක් අපිට අඩුපාඩුවක් කියන්නේ අපිට දැනට ග්‍රහණය වෙන්නේ නැති දෙයක් කියලා අපි හිතමු. ඔයාට වැරදි විදිහට ග්‍රහණය වෙලා තියෙන දෙයක්. එහෙම කියනකොට මේ එකට යන පිටසක් හැටියට අපි ගිහි ඔ ඒක යයි කාර්ගේ ඉස්සරහ ඉන්න කෙනා වුණත් කාර්ගේ පිටපස්සෙ ඉන්න කෙනා වුණත් කමක් නැහැ. ඒකෙන් මම අදහස් කරේ වීල් එක පොඩ්ඩක් ගිරින්න කෙනා වුණත් කමක් නැහැ. පැසෙන්ජර් වුණත් කමක් නැහැ. අපි ඒලාට එකට යන පිටසක් එක ගමනක් එක වාහනේ. ඒ නිසා අපි එක කියනවා මේ මතනම් ඔහොමයි තේරලා තින්නේ. එහෙම නෙමෙයි මෙහෙමයි. කොහොම වෙන්නේ මෙහෙම වෙන්නත් බැරිද? මෙහෙම කියලා හිතලා තියෙන්නේ. එහෙම මේ එන්න මෙතන මෙහෙම කියලා තියෙනවා. මේකත් පොඩ්ඩක් බලන්නකෝ. තව කෙනෙක්ගෙන් අහලා බලමුකෝ. ඉතින් එහෙම ඔයගොල්ලෝ මගේ ඉස්කෝලේ දවසේදී වුණත් පසුගිය ඉස්කෝලේ දවස් වෙනත් අපි කතා කරා ඒ වගේ. ඉතින් ඒ විදිහට අපි එකට යමු. ඔය එන අදහස් ප්‍රකාශ කරන බොහෝ අය ඒ අයම කියනවා මේක මට හිතන විදිය මම කටවහත් බලාගන්න විදිය කියලා එහෙම කියලා තියෙනවා. එතකොට අර දැන් අපි අධ්‍යාපනය කරන්නේ ඒක මේ මම කියන උත්සාහ කරන්නේ කිසිම කෙනෙක්ට වරදක් කිසිම කෙනෙක්ගෙන වරදක් නෙමෙයි. මේ අපි යන්නේ මැටි වැටි යන හදන ගමනේ අපිත් එක්ක යන අය වැටෙනවා, මඩ එරෙනවා, මඩ ටික දකින්න නැතුව ඉතින් අපුස්සල අරගෙන අරගෙන යන්න ඕනේ ගමනක් කියන එක විදියටම ගමු. මේ කිසිම කෙනෙක් එලා දැකීමක් පහත් කිරීමක් එනෝ කි මොකුත් නෙමෙයි. මේ සාකච්ඡා පුතුම සිදුවෙන අද සිදුවෙන තේමයි. ඒ වගේම අර අපි අර ශක්තියක් තියෙනවනේ අපි ධර්මයේ කොච්චර පොද දැන් කිව්වද යන් වාතේම කිව්වා අපි දැන් පොසොත් පිටකේ අපි හැම දේවල් දැනගෙන කියනකොට මම දැන් මේකෙන් විතරයි දැක්කේ අනිත් තැනක වෙනත් ධර්මයක කියලා ඇති කියලා හැඟීම නිසා අපි සමහර දේ කියලා නොකිය ඉන්නවා. ඉතින් ඒක එහෙම තමයි, එහෙම අපිට වෙනවා. දැන් නමුත් අපි උත්සාහ කරමු මෙන්න මෙතන නම් එහෙම කියලා තියෙනවා ඒකත් බලන්න කියන සැනින් අපි කියමු. නමුත් අර අපි කිසියම් භාවනාවකින් ප්‍රගුණ කරගත්ත දැනුමක් යමාව තියෙනවා නම් මම සමාසමඟ කියලා තියෙනවා. මේ එහෙම තිනකොට ඒකත් කවදා හරි වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒකේ අර සූත්‍ර පිටකෙන් යමක් කියන දෙය ලොකු ශක්තියක් තියෙනවා. මොකද ඇත්තටම සමහර හැංගිච්ච තේරිච්ච දැනිච්ච දෙයක් මේ භාවනාවකින් ලැබු දෙයක් කියනකොට. ඒ නිසා අපි අපේ කල්යන මිත්‍රෙන් ඒ පැත්තටම යොමු කරන්න බලමු. මෙන්න මෙහෙමත් එකක් කිව්වා, මෙහෙමත් එකක් කළා. මේ දෙක තුන එකතු කළා තමන් ඇත්තට ගිහිල්ලා නිහඬ වෙලා නිහඬතාවයකට යොමු වෙලා මේක ඔයලා බලලා කතා කරමු. එයත් 100%ක් අත්තර සත්‍ය වෙන්නේ නැහැ. මොකද විතර ප්‍රාත් භාගයට පත් වෙච්ච දැනුවත් නැති නිසා. නමුත් එහි අසිටෙඩිය බරක් ගැඹුරක් තියෙයි. ඉතින් මේ විදිහට මම කියන්න හදන්නේ අපි කොහොම හැමෝම දන්න කියන හැම විදිහටම කට්ටි ඔක්කොම තල්ලු කරගෙන තල්ලු කරගෙන. ඉතින් අපි එකට යන ගමන බවට පත් කරගමු. අර මේ ඒ කරන දේවල් අර සත්‍යත්වම අපිට පෙර දිනවල කියලා තියෙන විදිහට අර පන්සලේ ඉන්නකොට එක මනසකනොත් ඊගාට ගමට ගියන් පස්සේ මෛත්‍රියෙන් කටයුතු කරන මනස තියාගෙන මේ සාකච්ඡාවේදී අපි මෛත්‍රියේ කාරණා කිව්වා. නමුත් ඒ කියපු දෙවලු පැත්තක තියලා එවිල්ල තමන්ගේ ගමන කටයුතුක තමයි කරගන්න ඕනේ. සමහර වෙලාවට මම මේ සාකච්ඡාවට ප්‍රති මුල්ල තියෙන ඉන්න කෙනෙක් කැදිනේ ටික කියන්නේ හිතුනා. මොකද මේ සාකච්ඡාවත් සතිකරන සාකච්ඡාවලු ඉදිරියට යන්න අපි කැමති. මේ කල්ලාන මිත්‍ර දැනුත් මතක් කරලා ඒවල ප්‍රතිඵල ඇති ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කියලා. ඒ නිසා ඒ සම්බන්ධන සියලුම කල්ලාන මිත්‍රගේ සහභාගිත්වය තවදුරටත් අපි අගය කරමින් ඒ අයට තවදුරටත් එන්න අපි එන්කරේජ් කරමින් අපි එක පිරිසක් ඉදිරියට යන විදිහටම ක්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. හොඳයි. එතකොට එහෙනම් කමිනට 10ක් තියෙනවා. චිත්‍රමාත්මිට සම්බන්ධ කරන එකන කිව්වට මම මැදි මුදුර ගත්තා වගේ කළා. මොකද මේකේ හඳ එන විදිය එච්චර හොඳ මදි මේ ස්කයිප් එක කරලා ප්‍රතිගත කරගෙන ඒ නිසා ඒ නමුත් මම දැන් චිත්‍රමාත්මිට යොමු වෙනවා. ඉන් අනතුරුව ජයන්ත මහත්තයට යොමු වෙලා යවත සතිත් මාත් යොමු වෙනවා චිත්‍රමාත්මි. තිරුවන් සරණයි හැම දිනාටම මම හිතනවා ඇහෙනවා ඇති කියලා. ඇත්තටම සාකච්ඡාවේ අපෙන යම් කිසි ආපස්සක් සත්‍යයක් තියෙනවා කියන එක තේරුණා. ඒක හොඳට ප්‍රවතුනා කියලා හිතෙනවා. සාකච්ඡාව ඉදිරියට මහගෙන ඉන්නකොට ප්‍රකෘතිය ප්‍රපංචය මේක ගැන කතා කරොත් හොඳයි. මේම කතා කරොත් දැයදී වශයෙන් මේ වෙලපොටේ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා දැන් පුතුන් කලත් මාත්මේ කියන කතා කරන්නේ කියලා බලන්න දැන් මොනවද කතා කරන්නේ කියලා. ඒ වගේ ඉස්සතකින් ආපාරිතකත් හොඳයි කියලා හිතනවා. දේවල් එන්න කොයිතරම් සමහරක් කලාවට සමාන්ත තේරුමක් මෛත්‍රී සංස්කෘතිය කියලා තවත් කෙනෙකුට ඒක විශ්වාස වෙන්න ඉඩදී හැබැයි අනුත් මාත්‍රිකෝ ඉති සංස්කෘතියේ කල්‍යාණ විශ්වයෙන් ජීවෙන තේරුම් ගන්න පිළිපියට අපි හැමදෙනාම අපි දිහා බලාගෙන තමයි මේ සාකච්ඡාවට සම්බන්ධෙන්නේ. කෙනෙක් දිහා එළියට අපේ අවධානය යොමු වෙලා නැහැ. නමුත් යම් කෙනෙකුට වෙනි දෙයකට විසු මුත්‍ත්‍යත්තුන ඒකෙන තරමක වේදනාවක් වෙනවා. මොකද මේ වෙලාවේදී ඒ අක්ටි කීරේක තේමුණා නම් ඒ පුත්ලේ සමන් දිහා බලාගෙන ඉඳලා නැහැ කියන එක අපි තේරෙනවා. ඉතින් මේ වෙලේ වෙලාවකට ගාම සම්පවක් ගැටෙත් වෙලාවක් තිබුණා. ඉතින් සාමාන්‍ය සාක්ෂාත්කාරක වරදක් කියනවා. ඒකලාවට කිතල දෙයක් තමයි බුදුරේ ස්පර්ශයේ යම් කිසි කෞරේක කෙනෙක් ඉදිරිපත් කළ යමක් කියන්නේ වැරදි කියලා කියන්නේ ඒකේ නැහැලක් කියන්නේ දෙන්නේ නැත්නම් නමුත් කීකිය වැරදි කියනකත් අද තේරුම් නැත්නම් වචන අපස්සමගේ දැනෙනවා කියලා. ඉතින් මේ මතර වේ අපි ගලන්නේ. ඔව් තිරුවන් සරණයි චිත්‍රමාත්මිය. හොඳයි මම ජයන්ත මහත්මයට මෙනවා. තිරුවන් සරණයි දවස් මහත්මයා තිරුවන් සරණ හැමෝටම මම හිතනවා අද සාකච්ඡාව බොහොම හොඳයි. අපිට නැවතත් අපි දිහාම හැරිලා බලන්න ඒ වගේම අපි මේ කරන වැඩේ අපි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ධර්ම කරුණු සූත්‍ර දේශනා සාකච්ඡා කරනවා. වෙන වෙන අභිධර්ම කරුණු සාකච්ඡා කරනවා. මේ කරනකොට ඉතින් අපි යා යුතු මඟ අවබෝධ කළ යුත්තේ කුමක්ද කියන එක විශේෂයෙන්ම අවබෝධ කරගන්න අපිට අද සාකච්ඡාවත් බොහෝ දුරට ඉවහල් වුණා. සත්‍යතාව මතක් කළා වගේ ඇත්තටම අපි හුඟක් වෙලාවට දැන් කතා වෙනවා දේවල් අපි දන්නා දැන් හුඟක් වෙලාවට අපේ අර නීවරණ ගැන සඳහන් වුණා මේ සාකච්ඡාව තුළදීම. නීවරණ ධර්ම යටපත් කරගන්න දඟලන දැඟලිල්ල දැක්කහම ඇත්ත වශයෙන්ම සමහරවිට මටම හිතිලා තියෙනවා මේ අපි යම් යම් දේවල් වෙනස් ආකාරයකින් නැත්නම් අපිට නොගැලපෙන අන්දමට එමත් නැත්නම් අපිට තේරෙන්නේ නැති අන්දමට විස්තර වුණත් උදාහරණයක් ඇටිට රහතන් වහන්සේගේ ගැන ඒ වගේම ඒ තත්ත්වයේ දේවල් ගැන සමහරවිට මට පෞද්ගලිකව හැඟියනවා ඇත්තට වශයෙන්ම අපි කලියුත්තේ ඒ ගැන සාකච්ඡා කරන දැනගැනීම හොඳ බව මම දන්නවා. නමුත් සමහරවිට හිතනවා ඒ ගැන වචනත් නැස්ති වෙනවා කියලා ඒ දේවල් ගැන يعني අපි වෙන කෙනෙක්ගේ අදහසකට යමක් කියන එක පවා වටිනවාද කියලා يعني ඒ තරම් මට තේරෙනවා මගේ තියෙන අඩුපාඩු ගැන. ඉතින් ඒ අනුව මම හුඟක් කලාවට බලනවා මේ දහම ප්‍රාථමික මට්ටමේ ඉඳගෙන මගේ ජීවිතයටම යොදා ගන්න. ඒකට මේ සවන්ට සිසිලස මම හිතනවා මේට අවුරුදු 6කට 5කට 6කට කලින් මම සම්බන්ධුනේ. එතන ඉඳලා මම මේ සාකච්ඡාව තුළ විශේෂයෙන්ම ඉරිදා සාකච්ඡාව තුළමුත් ඒ වගේම සතියේ දිනවල සාකච්ඡාව තුළමුත් ගොඩාක් දුරට සිතේ අභ්‍යන්තරයේ වැඩ කරන හැටිත් ඒ වගේම මේ අපිට ලැබිච්ච සිරුර ගැනත් හුඟක් වෙලාවට ඉගෙන ගත්තා. බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඉතින් පසුගිය දවස් කීපයේ තුලත් මේ සම්නිකරම මේ කයේ ඇතිවන සිද්ධිය කය පරිහරණය කිරීමේදී නැත්නම් කය පරිහරණය නොකර සිටින වාඩි වෙලා හිටන විතදිත් මේ කයේ ඇතිවෙන වෙනස් වීම වේදනා සියල්ලම බල ඉන්නකොට තේරෙනවා. ඇත්ත වශයෙන්ම අපිට අර තර්ක ඥාණයෙන් අපි ගොඩාක් දේවල් අවබෝධ කරගන්න මහන්සි වෙනා මේ සාකච්ඡා තුළින් ඒක කොච්චර දුරස්සයිද කියලා හිතෙනවා. ඇත්තටම ප්‍රායෝගික මට්ටමත් එක්ක ගත්තාම ඉතින් සමහරවිට හිතෙනවා පැය දෙකක් සාකච්ඡා කරනට වඩා සමහරවිට හොඳයි කියලා වටිනවා කියලා හිතෙනවා. තනියෙන් තමන්ගේ ශරීරයේ ඇතිවෙන මේ ඇත්තටම අපි කියන වේදනාව අපි උදේවැය දකින්න ඕනේ කියලා කතා කරනවා. හැම දෙයකම ඇතිවීම නැතිවීම දකින්න ඕනේ කියලා කතා කරනවා. ඇත්තටම ඒ කොච්චර කතා කරත් තර්ක ඥානයෙන් නම් මේ කොහෙත්ම අවබෝධ කරගන්න බැහැ කියන තේරුම මට පහුගිය දවස්වල පෞද්ගලිකවම තදින් ආපු දෙයක්. මම හිත සමහර වැරදි වෙන්න පුළුවන්. ධර්ම ඥානය තියෙන්න ඕනේ. ධර්ම ඉගෙන ගන්න ඕනේ. අපිට ඒක පොර තමයි ගැළපෙන්නේ. ඇත්තටම වේදනාව දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා තමන් ඉගෙනගත්ත දේවල් කොහොමද මතුවෙන්නේ. මේව ඇති වෙලා නැති වෙන්නේ කොහොමද? මේක ශක්තියක් විතරයි නේද? මේ රූපේ කියන්නේ ශක්තියක් විතරයි නේද කියන ආකාරයෙන් ඒ තරමටම හිත ඒ එකඟතාවයට පත් වුනහම තේරෙනවා. ඉතින් ඒක උඩ තේරෙනවා මේ අපි රූපේ ගැන ඉගෙනගත්ත දේවල් මේ විදිහට නේද ප්‍රයත්න කරන්නේ කියලා. ඒකින්ද මම හුඟක් වෙලාවට හිතනවා මේක ප්‍රායෝගිකව අපිට යොදා ගන්න තියෙන කාලය වැඩි කර ගන්න එක මම හිතනවා අපි කල්යාණ මිත්‍ර හැරිට ඔක්කොටම කරන්න තියෙන දෙයක්. එහෙම නැතුව තර්ක ඥාණයෙන් නම් අවබෝධ කරගන්න අමාරුයි. තර්ක ඥාණය යම් කිසි මට්ටමකට යන්න පුළුවන් වෙයි. නමුත් ඒක තමන්ගේ ශරීරය තුළින් මනස තුළින් ශරීරය තුළින් ඒක දකින්න බොහෝ උත්සාහයක් ගන්න වෙනවා. ඒකට නිහඬ පරිසරයක් අවශ්‍යම වෙන බවත් තේරෙනවා. මොකද එහෙම නැත්නම් අර ප්‍රපංච ගොඩේ ඉඳගෙන අපි තව තවත් ප්‍රපංච හදනවා මිසක් ඒකට හරියට මනසක් යෙදෙලා ඒකට නිෂ්කලංක පරිසරයක් නැතිකොට ඒක ඒ තරම් සාර්ථක භාවයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ටිකත් මම එකතු කරනවා. මම නාද සාකච්ඡාවෙන් ගොඩක් අපිට දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම විශාලම දේ තමයි අපි වචන භාවිතයේ දීපවා සතියේදී අපිට නිවර්දි ලෙස මේ වචන කියන එක ගැන වන්න මම ඇත්තටම මේ පසුගිය කාලය තුලත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම ළඟින් ඇසුර කරන බොහොම හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පාවා ඔය දුක්ඛම සුඛ කියන වචනය සත්‍යදම අපිට කොච්චර උනන්දු වෙලා ඒක පුරුදු මේ හරියට කියන්න පුරුදු කරනවාද කියලා මම සඳහන් කළා. ඉතින් ඒක බොහොම සතුටු කාර්යයක්. අපි වචන පවා හරියට සම්බන්ධ වෙනවානේ. මොකද මේක අන්තර්ජාලයේ විවිධ කල්යාණ මිත්‍රයන්ට අසන්න ලැබෙන දෙයක්. ඒක නිසා ඒ වචන පාවිච්චි කරනකොට පවා අපිට ඒ විදිහට අනුග්‍රහය ලබා දෙන මොහොතන සත්‍යදමට විශේෂයෙන්ම මේ ධර්මඥානය ගැන දෙනවට අමතරව ඒකටත් අපි විශේෂයෙන් සෝදාගෙන සහපාල කරනවා. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. පත්මිස් මහත්මයා මම යමු නැහැ. පත්මිස් මහත්මයා කොහොමද ඔබතුමාට කතා කරන්න පුළුවන් මේ අවස්ථාවේදී? තෙරුවන් සරණයි සීල දෙනාටම. අතින්න සංගති පස්සෝ කියන කාරණේ අපි හැමෝම අහලා ඒකන විග්‍රහය දන්නවා. ඒ කියන්නේ කාරණා තුන එකතු වුණ තැන එතෙන්දී අපි සංඤප්තය කැටියෙන්නේ ස්පර්ශය කියන වචනේ යොදනවා. ඒ කියන්නේ ඒ කාරණා හේතු ටික එක්තැන් වීම කියන ක්‍රියාවලිය සිදුවීම නිසා ඒ සිදුවීමට අපි ස්පර්ශයයි නම් කෙරුවා. ඒක ප්‍රඥප්තියක් කියලා ගත්තොත් අපි එහෙම හිතුවොත් අපිට ඵලයක් වශයෙන් ඒ හේතු එක්කවීමේ ඵලයක් විදිහට විපාක සංඥා කියන දේවල් එකම මොහොතේ සාජාතව ලැබෙනවා. ඒතර ඒ එතෙන්දී වේදනා කියලා අපි යම් විදීම් ස්වරූපයක් අපිට ලැබෙනකොට මේ සංඥාව තමයි මේ විදීම් ස්වරූපයට පාට ගන්න. එහෙමනම් මේ සංඥා ස්කන්ධය මේකෙන් තමයි අපි මෙතනින් එහාට සංකාර කරන්න අවශ්‍ය කරන කරුණු සපයන්නේ. එහෙමනම් කර්ම සකස් කරන්න හේතු වෙන්නේ මේ සංඥාව නම් මේ සංඥාව නිරෝධ සංඥාවක් වශයෙන් අපි ඇති කරගත්තොත් ඒ අපිට නිරෝධ සංඥා කරනොත් මේ සංකාර කිරීම කර්ම ක්ෂය කිරීමට උදව් වෙනවා, හේතු වෙනවා. ඒ අවස්ථාවේදී එවන් අවස්ථාවකට පැමිණියොත් අර තින්න සංගති පස්සෝ කියන දේ සිදු වුණාත් අපි ඒකට සංඥාව කියලා යොදලා තින්නේ එතත් අපි ස්පර්ශය කියලා යොදලා තින්නේ නමස් ප්‍රඥප්තියක් ඒ ක්‍රියාවලිය හඳුන්වන්න සිදු වෙන දේ. නමුත් ඉතින් ඒකට ස්පර්ශය කිව්වත් නැතත් ඒ කෙරෙන කාර්යය එතනින් එහාට සිද්ධ වෙවි. නමුත් සංඥාව නිරෝධ සංඥාවක් වුණොත් සංකාර සකස් වීම නවත්වන්න පුළුවන් නේද කියන කාරණේ මට යම් මට්ටමකට පැහැදිලි වෙලා තියෙනවා මගේ දැනුමේ පරිසරයෙන්. ඉතින් ඒ ගැන සත්‍යජිත්තුමාගෙන් තවදුරටත් කරුණු ස්වල්පයක් දැනගන්න සතුටුයි. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. අපි ඉතින් ඊටම ගෞරවයෙන් සත්‍යජිත්තුමාට යොමු වෙනවා. සාකච්ඡාව නිමා කිරීමත් යෙමුණු තියෙති වෙනවා. ඒ නිසා සත්‍යජිත්තුමාට යොමු වෙලා සත්‍යජිත්තුමාට කිමින් පසු අපි සාකච්ඡාව නිමා කරනවා. නම් තෙරුවන් සරණයි, මම සත්‍යජිත්තුමාට යොමු වෙනවා. සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ ඔය එතන ගාක් පාච්චි කරන්න වෙලාවක් නෙවෙයි. ඒ අර තින්නන් සංගති ඒක තමයි පස්ස කියන්නේ. තින්නන් සංගති පස්ස. ඒකට හෙළබසින් කියන වචනේ අපේ ගැටෙනවා කියන වචනේ ඉච්චර හොඳ වචනයක් නෙවෙයි කියලා හිතෙනවා. වෙන තේ වචින් සංගති කියන්නේ එක්වීමමයි පස පඤ්ඤත්ති කියන්නේ. එතකොට එතනින් පස්සේ තමයි මට බ්‍රේක් ගහන්න පුළුවන් තැන තමයි එතන. ඊට පස්සේ එන්නේ සංඥාව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ඊයර 10ම ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකී අනුබිරහ සංඥා, ඒ වගේ ඔක්කොම අපිට කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේ පුහුණු වෙන කෙනෙකුට ඒ සංඥාව හසුරුවන්ට දන්නවා සයිසික් එනතම් පරම සත්‍ය අවබෝධය කරන්නේ කරගෙන යන එකනත් කරන එකනත් එකන සම්පූර්ණ දන්නා කරන්න ඕන වැඩි. එතෙන්ට ඒ බේග් ගහිල්ලට අනුව තමයි ඉතිරි හරිය වෙන්නේ. නැත් එතෙන්දි තමයි මම පාට එකතු කරන්නේ, ගලන ගඟට පාට එකතු කරන්නේ. එතෙන්දි තමයි මම රතු පාට කැමතනම් රතු පාට දැම්මම ඒ දියපා රතු පාටල ඉස්සරහට ගලන අතර එනවා ඒ එකතු කරපු සායම් ප්‍රමාණය. එතෙන්දී අපට එතකොට අත ගහන්න පුළුවන් තැන එතන තමයි. අර ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ තියෙන්නේ දැන් අර උපජ්ජති මනාපං උපජ්ජති යමනාපං උපජ්ජති මනාපානාපං කියලා. එතෙන්දී ඒ සත්‍ය අවබෝධය කරගෙන එක්කන කරගත්ත එක්කන පුළුවන් ඕන නම් සචේසු ආසංකතිය බලාපොරොත්තු වෙනවා නම් පටික්කුලේ අපටික්කුල සංඥින්දෝ විහෙරියන් කියලා එයාට පුළුවන් ඒ විදිහට කරගන්න. මොකද Taman තෝරන හැටියට ඒක හසුරුවන්න පුළුවන්කම තියෙනවා. එයා සංඥාවට අහුවෙලා නැහැ. පපංචි කියලා කියන්නේ පපංච සංඥා සංකා සමුදාචරන්. එයාව බත කරගෙන යන්නේ ඊට පස්සේ. ඒ ගෙහෙටව වෙන්නේ. එතන වෙනසේ මා ඉතාලම කිතින් කිවි. ඊ ළඟට අර කලින් මතුවෙච්ච දෙයක් තමයි අර ඒ නාම රූප යොදද්දී අපි කටුකුරුන්දී ඒ පරම පූජනීය උත්තමයන් දෙයට අපිට කියලා දෙනවා ඥානানন্দ හඳුරෝ. ඒ අර පස්සෙම තීප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියනකොට උන්වහන්සේ හැමතිස්සෙම කියන්නේ ඒ තෙන්දි වේදන පස්ස දාන්න එපා මොනට පස්ස පස්සෙමද විච්ඡාවේ කියලා. උන්වහන්සේ ඒකේ භාෂාව පාවිච්චි කරා. එතන වෙන අර්ථයක් තියෙනවායි. ඒතර පටිසම්පන්න ක්‍රමයෙන් කොට නැත්නම් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ යනකොට එන්නේ අර දැන් ওই මතක් කරපු චක්කු රූප විඥාන චක්කු විඥාන තින්නන් සංගති පස්ස තින්නන් සංගතියම තමයි පස්ස. ඊට පස්සේ උදව් කරන වින්දන වින්දන උදව් කරගෙන සංඥා ඊට පස්සේ විතක් සංඥා ඒකේතන මානසිකාර ඔක්කොම එනවා ඊට පස්සේ සංකාරක. ඒක වෙන ක්‍රමයකට ඒකක්ව සූත්‍ර ධර්ම වලට අනනුකූල නෙවෙයි. එතකොට ඒක අපි දන්නවා හොඳට. එතකොට ඒ නිසා අර තථාගතයන් වහන්සේ එක එක්කෙනාට දේශනා කරන ක්‍රම තියෙනවා. එක එක ඒ වගේම එක එක මාතෘකාට අනුව දේශනා කරනවා. ඉතින් සාතමාත්‍ය අපි මේ සාකච්ඡාවේදී අපේ අදහස් උදහස් යනවා නම් මාර්ගය ඒ කියන්නේ සත්‍ය අවබෝධයේ ගමන් මාර්ගයට අනුකූල වන විදිහට කතා කරන්නේ. නමුත් විතර ඒ ගැන විතරයි. ඒ සූත්‍රය ගැන මට තියෙන අදහස් නෙවෙයි. ඒකට අගේ ඒක තව කෙනෙකු ලවා පිළිගන්න කවුරුත් මේ කන්වෙන්ෂන් එකක් අරන් දෙන්න එහෙම එකක් නැහැ මෙතන. ඇරයුමක් තියෙන හැබැයි සමහරටේ ඇරයුම ඒක කාඩ් එක අරින් නැහැ වගේ තේරෙන සමහරලාට. ඉතාර අපි හෙල ඔලු තියෙන නිසා පුරුදු වෙලා තියෙන්නේම ඔතොරිටි එකකින් මේක කරන්න කිව්වහම කරන එකයි. අර ආනන්දහාර තේරුන්නේ නැනේ බුදුහාඳු දේශනා කරා මේ ඉද්ධිපාද හතර කාර්තහර ප්‍රගුණතල තියෙනවා නම් තමන් කැමති කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් කියන එක කිව්වේ. ඒක ආනන්දහාර තේරුන්නේ නැති. ඒක මාරාවේශයක් කියලා කිව්වා. මොකද ඒ වගේ ලාවට කියනවා තේරෙන්නේ නැහැ සමහරට. අපි එහෙම කියන්නේ ඒ කම්මඨානාචාර්ය කියන්නේ එක ගන්න අපි කැමති කෙනෙකුට පුද කරන්න. ඒ නිසා අප අද්දුටු දේ මේ වෙනතුකොට අද්දුටු දේ තථාගත ධර්මයට අනුව ප්‍රකාශ කරන්න ඕන. මේක කළාම අපිට මේක වෙනු අනිවාර්යයි කියලා. හැබැයි තමන් කරලා තියෙන්න ඕන. පොතෙන් අහලා නෙවෙයි. එසා සමහර ගුරුවරු කිව් විදිහට ඒ දුක්ඛය හරි අනිත්‍යතාවය හෝ මෛත්‍රිය හෝ ප්‍රගුණ කරු. දේ අනුව කරන්නට කියන්නට වෙනවා. ඉන් එහා කියනවා නම් ඒක සූත්‍රයකට අනුව කියන්න ඕන. සූත්‍ර ධර්ම තම අභිධර්ම ගණන ගතට ඉන්නවා නම් ඒ අනුවත් ගත්තර කමන්නේ. නමුත් ඒක මගේ පංච උපාදානස්කන්ධය තුල කැරකෙන හැටි මගේ පංච උපාදානස්කන්ධය තුල මට වද දෙන හැටි තමයි මම ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි හොඳම දේ. ඒ නිසා මේ සාකච්ඡාදී අපි අරයුමක් පබනයි කරන්නේ. පුජ්‍යලාභිවාදිනු හෝ පුජ්‍යල විවේචනයක් නොවේ. ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ මෙතන. ඒ මොකද ආනන්දහාමුදුරුවෝ සෝවාන් වෙලා බුදුහාමුදුරුවෝත් එක්කම ඉඳලා ධම්ම සේනාපති හැටියට ඒව තැන්පත් කරද්දී අහිංසක කෝටි ප්‍රකෝටි ගණන් මිනිසුන් මැරුවා. කෝටි නෙවෙයි දහසකටත් ඇති. නමුත් එයා පරම සත්‍ය අවබෝධය කරගත්ත ඊට කලින් ඒ වගේම උප්පලවන්නා වගේ ඇත්තු කාම ලෝකෙ ගිලිලා හිටියේ. නමුත් ඒත් සත්‍ය අවබෝධය කරගත්තා. ඒ නිසා තමයි අපි අර මිගසාලා සූත්‍රය කිව්වා වගේ අපි පුජ්‍යලයා මානින්නේ කිසිම විදියකින්. නමුත් ධර්මයට අනුරූප නොවනවා නම් ඒක මතක් කරන්නම ඕන. ඒක මතක් කරන්න වෙනවා. ඒ නිසා අපි තවත් ධර්ම ඉගෙන ගන්න අතරින් දෙපත අවුරුදු 20කින් අතර අපි මෙරිලා මාරයි. මේ පසුගිය ඒ රිට්‍රීට් කාලය තුලදී කරුණා භාවනාව ගැනගෙන ලැබුණා මේ කමල්ල සීල කියලා ඔය ටිබෙට්ටේට වැඩිය මහා තිරුණාංශනමගේ ක්‍රමයට අනුව තමන් ගැන කරුණාවක් ඇති කරගෙන ඒ කරුණාව ගැන සංවේගය එතන තියෙන්නේ. සංවේගය ඇති කරගෙන දැන් මට හම්බුලා තියෙන ධර්ම කැඩපත නිසා මේක ලෝකයට උදව් කරන්න පුළුවන් මට කියලා ඔබ්ලිගේෂන් එකක් ගන්න ඕන කියලා. ඒක තමයි කරුණාව කියලා කියන්නේ කියලා. ඒක හොඳ දෙයක්. එතෙන්දී ඒ කෙනෙක් ලස්සන සජ්ජායනයක් කරනවා. ඒක හරි හොඳයි. ඒකෙදි කියනවා මේ සදහටම මේ ලෝ මොනවද කියන්නේ ප්‍රේත අසුර තිරිසන් ඒ භවයන් හිස් වේවා කියලා. ඒ මම හොඳට පාවිච්චි කරේ නෑ වචන සමාවෙන්ට. ඒක හරිම හොඳම කතාවක්. ඒ නිසා ඒ කරුණා ගැනත් අපි ටිකක් හිතෙන්න ඕන. අපි ඔවුනුන් ගැනත් කරුණාව තියෙන්න ඕන, තමන් ගැන සංවේගයක් තියෙන්න ඕන. ඒ විදිහටයි අපි ධර්ම සාකච්ඡාව යන්න ඕනේ. ඉතින් මම මේ කියන්නේ දැන් එහෙම කිව්වත් තව ටිකකින් දේශය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ඇරයුමක් විතරයි කියලා කියන්නේ. මමද එක්තරා වන්දනාකරුවෙක් පමණයි කියලා කියන්නේ ඒ නිසා. නමුත් අපට ගමන් මාර්ගය යන්න පුළුවන්. ඉතින් කල්යාණ මිත්‍රවරුන්ට බොහොම පිං උතුම් අදහස්. ලෝකේ දිහා බැලුවහම කොච්චර හොඳ ඒ ධර්ම මාර්ගයට එනේ කියලා හිතෙනවා. ඉතින් ධර්ම මාර්ගයේ තියෙන වටිනාකම අපට ගාවගෙන අපි පවිත් අහස දිහා බලමු. පවිත්‍ර වෙනවා කියන වචනේ එච්චර හොඳ නෑ. අහස දිහා බලමු. බලා එන යන වලාකුළු නෙවෙයි රාග දෝෂ මොහ හරියට කිවිස්සුම් වගේ ඇවිල්ලා යන තත්පරයකට. ඒ නිසා ඒවා අනුසය බවට පත් නොවිල් නොවෙන්ට වගේ බලා ගත්තාම හරි එච්චර. සම්මා සම්බුදු සරණයි බුදු සරණයි. ඒක පෞද්ගලික අදහසක්. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අප්‍රමාණ කෘතඥතා පූර්වක නමස්කාර කර බුදු සරණයි. සියලු කල්යාණ මිත්‍රයන්ට පින් බුදු සරණයි. බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. හොඳ පැතුම් රසක් අධිෂ්ඨානසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරුර දරාගෙන සිටි මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්තා. පියානන්ද පරම යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා, කුසල චේතනා බලවත් හේතුවක් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා, වාසනාවන්ත වේවා. දෛනික දීපවත්මේදී කාටත් කායික වේදනා, මානසික වේදනා අනන්තයි, අප්‍රමාණයි. එලෙසින් මේවා අනිවාර්යයි. ඒවා නැගින මතුවෙන තරමට ඒවාට සත්‍යමත් මොහොතින් තරං චිත්ත ශක්තියක් ලැබේවා. අපේ සිත්වල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමෙන් මුහුකුරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ප්‍රාර්ථනාවත් අපි හිතියමු. ඉමාය ධම්මානුධම්ම පටිපත්‍ය බුද්ධං පූජේම. මේ ධර්මානුධම්ම ප්‍රතිපත්තියෙන් අපි තථාගතයන් වහන්සේ පූජා කරමු. සම්මා සම්බුද්ධ සරණයි. හැම දිනාත සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා